ඉරිදා දිනෙන් පවත්නා සැරවි ධර්ම සාකච්ඡාවට දෙදාස් දහේ නම්බර් මා හතර වෙනිදා ඉතින් අපි මේ සති ඉරිදා දිනෙන් ස්ථාන අද පවත්නා ටික සුමාන සම්මා සම්බුදු සරණයි. ඉතත් පුරු ගෞරවයෙන් තථාගතයන් වහන්සේට අපේ වන්දනය වූ ශාස්ත්‍රුන් වහන්සේට නමස්කාර කරමු, ප්‍රණිපාත කරමු. අද ධර්ම සාකච්ඡාව තියෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි ඒ 6 වෙනි පාඨයේ ධම්මික වග්ගින සූත්‍රය. ඉනි කියලා කියන්නේ ණය කියන එක පාලි භාෂාවෙන්. දාලිද්‍යම් භික්ඛවේ දුක්ඛං ලෝකස්මින් කාම භෝගිනෝ. ඔකේ සත්‍යබෝධ සඳහා නොගිය කවර කුට හෝ නැත්තන් ධනෙ උපනට දශයතන කෙනෙකුට පංචකාමයන් ලංකර ගන්නට ඕන කියලා හිතන කෙනෙකුට දිලින්දු බව කියන එක දුක කරදරයක්. එහෙම නේද කියලා බුදුරජාන් වහන්සේ භික්ෂුන්වහන්සේලාගෙන් අහනවා. භික්ෂුන් වහන්සේලා කියන ඒ වම්බන්තේ එකෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ දෙවෙනියට බුදුහාරු කියන දෙවෙනි කාරණේ හැටියට යම්පි භික්කවේ දලිද්දෝ අස්සකෝ කියන අතේ සත්‍යයක්වත් නැති දිද්දෝ අන්ත අනාකෝ ඒකන ඊට පස්සේ ඉනං ආදීටි ණයක් ගන්න. දුප්පත්කම මගහරවාගෙන අර පංචේන්ද්‍රයන් සඳහා අවශ්‍යතා සපුරා ගන්නට ණයක් ගන්න. ඉනාදානම්පි භික්ඛවේ දුක්ඛං ලෝකස්මින් කාම භෝගිනෝ. ඒ පංචේන්ද්‍රයන් සතප්පන්තුවම ණයක් කරනාට මේ ණය ගන්න එකත් කරදරයක් දුකක් නේද? මාතේ ඉසේ ස්වාමී තුමනි කාරණේ යම්පි භික්ඛවේ දලිද්දෝ අස්සකෝ අනාලිකෝ ඉනං ආදීත්වා වදින් පටිනාති. භික්ෂුවරුනි, මේ දිලිඳු අතේ සත්‍යයක්වත් නැති ඉතා දුප්පත් බවට පත් වෙච්ච එකනා ණයක් ගත්තාම ඒ ණයට පොලියක් එකතු වෙනවා. වදින් පටිසුනාති. වද්දීපි භික්ඛවේ දුක්ඛා ලෝකස්මින් කාම භෝගිනෝ. මේ පංචේන්ද්‍රයන් පිනවීම සඳහා ජීවිතය නැඹුරු කරගත්ත ඒ පැත්තට ජීවිතය දක්කගෙන යන කෙනෙකුට ජීවිතය වැඩිවීමත් ඉන්ට්‍රස්ට් එක වැඩිවීමයි කියන්නේ ඒක වැඩි වෙන එකත් කරදරයක් දුකක්. එහෙම නේද? ඒවම් බන්ති එසේ ස්වාමීන් කියනවා. හතරවෙනි කාරණය යම් භික්ඛවේ දලිද්දෝ අස්සකෝ අනාලිකෝ වඩ්ඩෙන් පටිසුනිත්වා කාලාබතං වඩ්ඩින් නදේති චෝදෙන්ති පිනං. චෝදනාපි භික්ඛවේ දුක්ඛාලෝකස්මින් කාමං භෝගිනෝ. ඒ දුප්පත් කෙනෙකුට දුක්පස්සෙන්නට ණයක් අරගත්තාම ඒක පොලිය වැඩෙනවා. ඒ පොලිය දෙන් වැඩෙන ඒ ආපහු දෙන්නට උනහම චෝදෙන් තිබුණා ඒ ඇත්තාට චෝදනා කරනවා ඒ ඇත්තාට නැත්නම් ඉල්ලා සිටිනවා ඒ කට්ටිය දෙන්න ඇත්තේ කියලා. චෝදනා කිවේ දුක්ඛ ලෝකස්සං කාම භෝගින භික්ෂුවරුන් මිච් ලෝ ඒ චෝදනා එන එක නැත්නම් ඉල්ලා සිටීම ලෝකේ කාම භෝගියාට කාම භෝගියා කියන්නේ ඉන්ද්‍රයන් පිනවීම සඳහා ජීවිතය ගත කරන එකනාට එකත් කරදරයක් නේද? ඒවම් බන්ති. එහෙමයි ස්වාමී. පස්සෙනේ. යම්පි බිති කිවනාලිකෝ චෝදියමානෝ නදේත. ඒ දුප්පත් එක්කනා ණය ගත්තාම ණය අරගෙන හේතුයි පුලිය වැඩි වෙලා එකක් ඉල්ල එකිල්ලනකොට දෙන්න තුනහම අනුචරන් තිපින පසුපස්තු බදිනු. ඒ ඉන්ට්‍රස්ට් එක ගිව්වේ නැතුනහම ඒ කට්ටිය එයාව අනුගම එයාට ඊට පස්සේ නිද්‍රහස නැති වෙලා යනවා. ඒ අනුචරියාපි භික්ඛවේ දුක්ඛ ලෝකස්සං තම් බෝ නැත්තු යා පසු පස යනේ සොයාගෙන යන්නේ එක නා ඉල්ලල යන එකත් යත්තන්ට කරදරයක් කාම භෝගියාට. මේ කාම භෝගය කියලා කියන්නේ ඇහැ කන දිව නාසය සහ සිරුර කියන ඉන්ද්‍රියන් සතප්පන්ට ජීවිතයේ ගත කරන එක්කෙනා. එහෙම නේද? වික්ෂුරුනේ මෙන්නේ කියන ඒ වම්බන් දෙකන හයවිනි අන්තිමේ යම්පි භික්කවේ දලිද්දු අසකෝන නදීත් ඒ ඉල්ල ඒ දිරින් දාගෙන නැත්නම් ඒ ණය ගත්ත එක්කනාගෙන් ඊට පස්සේ පොලියත් වැඩි වෙලා ලෙනවා ඉල්ලනකොට නොදුන්නාම එයා හිරේට ගන්න වෙනවා. එයා නැත්නම් බන්ධන බන්ධිනවා. එයා ණය දෙනකන් එයා හිරේ දාන. ඒකත් දුකක් ඉන්ද්‍රිය පිනවන්නට ජීවිතේ කැපරන ස්ථාන්ත. එහෙම නේද? ඒවම් බහන්ති. ඉතිකෝ භික්ඛවේ මෙන්න මේ ආයුරින් භික්ෂුරුනි දාලිද්‍යම්පි දුක්ඛං ලෝකස්මින් කාම භෝගිනෝ. ඉන්ද්‍රියම් පිනවීම සඳහා ජීවිතය ගත කරන්ත හිතා ගන්න එක්කනාට සල්ලි නැති කමත් දුක. ඉනාදානම්පි දුක්ඛං ලෝකස්මින් මේ විදිහට ණයක් ගැනීමත් එයා දුක්ඛ නෙවීම සඳහා ජීවිතය ගත කරන්න තීරණය කරන කෙනෙකුට වද්දීපි බික් දුක්ඛ ලෝකස්මින් කාමෝ. එහෙම එක්කනාට මේ පොලිය වැඩෙන එකක් වදයක් කරදරයක්. චෝදනා පි දුක්ඛ ලෝකස්මින් කාම භෝගිනෝ. චෝදනවා ඒ චෝදනා ලැබීම දුකක් කරදරයක්. අනුචරියා අන්චරියාපි දුක්ඛ ලෝකස්මින් කාම භෝගිනෝ. එයා පසුපස ලෝ බඳින එකක් කරදරයක්. බන්ධනම් දුක්ඛං ලෝකස්මින් එයා හිරේ අන්තර සිදුවීමත් එයාට කරදරයක් දුකක්. ඒක එහෙම දේශනා කළ බුදුහාමුදු අන්නද අපට තේන් මේ ওই ටික ඔය කාටත් අද්දකින් තියෙනවා. බැංකු ණය ගන්නවා, ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නම් වාහනයක් ගන්නකොට ඒ අවශ්‍ය විදිහට ඒ සල්ලි බැංකු වලින් බලාපොරොත්තු වෙනයි. ඉඩම් ගන්නකොට ඒ කරන්නේ ඒ පිළිබඳ අද්දකීම් තියෙනවා. දුප්පත් වෙනවා කියන එකම නෙවෙයි මෙතන. ඒකට ඒ අද්දකීම් වෙනම කාම භෝගී ඕන කියන ඕනම කියන ඉන්ද්‍රියම් පිනවන්ට බලාපොරොත්තු වෙන අහවලහවල කියලා කොටසකට දාන්න බැලුවම ඔය දුකය ඔවිම තියෙනවා. ඒව මේවකෝ භික්කවේ එන්නේ විදිහට භික්ෂුවරුනි ඔන්න දැන් අපට සම්බන්ධ විය යුතු තැන මේ ධර්ම සාකච්ඡාවේදී අප හැමෝම හැමදාම සිහිපත් කරන්නේ අප ආර්ය මාර්ගය සඳහා පිවිසෙන්න හදන අය. ඒකත් එහෙමයි. එකෙන් දැන් අර විද්ධියට පටිසෝත්ගාමි වෙන්නට උත්සාහ කරන තුරෙන් අපි ඔය අර ණය අරගෙන ඒ විදිහටම යන්නේ නැතිව සත්‍යාබෝධයේ සඳහා පටිසෝතගාමි මාර්ගයට පිවිසෙන්න හදන්නේ. දැන් අපි දන්නවා ඒ සෝතසට අනුව යා තමා යෑමක් වෙන්නේ කාට. දැන් ඒතර කල්පනාකාරීව අප හැම දිනම උස්සහය පු ගන්නවා පටිසෝතගාමි වෙන්නට. ඒ පටිසෝතගාමි වීම පටන් ගන්න එකට අපි මේ ධර්ම සාචි අද දවසේ කියන ආරි විනය කියන එක තේරුම හැටියට. එතකොට බුදුහාමුදුරු දේශනා කරන දැන් අර ණය ගන්න එකනගේ කතාවේ උදාහරණ 6න් පස්සේ මේ ටික දෙනවා. මේ විදිහට භික්ෂුවරු යස්කාසති සද්ධා නත්ති කුසලේසු ධම්මේසු. මේ කුසල ධර්මයන් කළාම මේ දුක කියන එක අවබෝධ කරගන්න මේ අවාසනාවන්ත தත්ත්වය මගහැර යන්න පුළුවන් කියන විශ්වාසයකට. මෙතන ශ්‍රද්ධා කියන එකට මතක තියාගන්න ඕන ශ්‍රද්ධා නැති කුසලේසු ධම්මේසු. අර තථාගතයන් ශ්‍රද්ධා කියන එකට අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. ඒක එහෙමමයි තථාගතයන් වහන්සේගේ බුද්ධභාවයේ අප පිළිගන්නවා. මේ පැවැත්මේ ගැඹුරුම ක්‍රමයේ විදි රහස රහස කියන වචනේ හොඳේ කන්නේ මේ සොයාගත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ අවබෝධය මේ මනුෂ්‍ය පුත්‍රයක් හැටියට ඉන්න අප පිළිගන්නවා. ඒක තමයි සාමාන්‍ය ශ්‍රද්ධාව කියන්නේ. දැන් මෙතෙන්දී අර ආලාර කාලාම තුමන් සහ සාමපුත්‍ර හමුලා සිද්ධාර්ථේ බෝධිසත්වයන් වහන්සේට පටිසෝතගාමි වෙන්නට ඕන වෙච්ච වෙලාවේ උන්වහන්සේ කිවා නැකෝපන ආලාරස්ස කාලාමස්ස ඒ වත්ති සද්ධා නැත්නම් රාමපුත්‍ර උද්දක ඒ අර්ථ විතරක් නෙවෙයි සද්ධාව තියෙන්නේ මයිහම් පත්ති සද්ධා මටත් සද්ධාව තියෙනවා. අන්න ඒක තමයි මෙතන එන්නේ කොන්ෆිඩන්ස් එකක් එනවා. මේ කුසල ධර්මයන් ඉස්කෙපින්ට පටන් ගන්නවා. ඒක තාම වැදගත් අපට. මොකද මත්තම රහ දැනෙන මේ වෙලේ. එතකොට ඒනේ එහෙම නැත්තම් සද්ධා නැති කුසලේසු ධම්මේසු. කාට හරි ශ්‍රද්ධාව නැත්තම් කුසල ධර්මයන් ධාව කියන වචනේ දැන් අපි මෙතන ආත්ම විශ්වාසයක් වෙන්නේ නැත්නම් මේ හිරි නත්ති කුසලේසු ධම්මේසු ඒක ඩිංගක් ව්‍යාකරණානුකූල වෙනස් විදිහකට තෝරා ගන්නට වෙනවා. මේ පොත පරිවර්තනය කරනකොට ඒත්තු කියන කුසල ධර්මයන් නොක්ලේ ලැජ්ජාව නැත්තේද කියනයි පාවිච්චි කරන්නේ. ඒකටත් වඩා ඩිංගක් අප තේරුම් ගත්තොත් එහෙම කුසලයට අවමන් කරන්න ලැජ්ජා නැති කුසලයේ කියන එකේ අගේ නොදන්නා නිසා ඒක අවමන් කිරීමක් කරනවා. ඒක ගණන් ගන්නෙ නෑ. ගණන් ගන්නවා නොගෙනින්ම විතරක් නෙවෙයි. ඒක ඒක ආවතක් සේරු කිරීමක් වෙනවා. එතනයි හිරි නැති කුසලේසු ධම්මේසු කියන්නේ. ඊළඟට කාට හරි තොට උත්තප්තිකුස් ධම්මේසු ඒ කුසලයට අවමන් කරන්න බයක් නැහැ. කුසලයේ කියනකොට දැන් අපි තේරුම් ගන්න ඕන ශ්‍රද්ධා විරේ සත් සමාධි පඤ්ඤා පැත්තට යන්න. බුද්ධංග පැත්තට යන්නට. ඒකේ අග්‍යයක් නොදකී ඉස්සා ඒක කරන එකනත් අවමන් කරනවා. ඒ වගේම ඒ කුසලයට අවමන් කිරීමට තමන්ටත් බයක් නැති වෙනවා. විද්‍යන්නත් කුසලේසු ධම්මේසු ඒ කුසල කුසලත්වයේ කියන එක කුසල ධර්ම කියන එක ඒ අධ්‍යාත්මික නැත් අපේ මෙතෙන්ද කිව්වා පටිසෝත ගාමී වෙන්නට උවමනා කරන කාරණා වලට බැහැ ගන්නට ආත්ම විශ්වාසයක් නැති වුනහම ඒක තවමන් කිරීමකුත් කරාම ඒකට විරියක් නැති වෙල ගියාම උස්සාහය කෙදෙන්නේ සඳහා පඤ්ඤානක්ති කුසලේසු ධම්මේ ඒ කුසල ධර්මයන් හොඳට විභාග කළා බෙද මේ චිනාක මේකෙන් කයි නේද කියලා මොළයේ තියෙන බුද්ධිමය කොටසවත් පාවිච්චි කරන්න දන්නේ නැන්න. අන්න එහෙම එක්කනාට මේ පරිසෝතගාමී වී මේ මාර්ගයේදී නැත්තම් ආරි විනීදී කියනවා අයං උච්චති භික්ඛවේ අරියස්ස විනී දලිද්දු අසකෝ අනාලිකෝ අතිසේම් දිලින් දෙක් යනන්නේ කෙනක් මේ ආරි විනීහි දිලින්දු කෙනෙක් කියන්නේ එහෙම එක්කනාට තමන්ති කියලා කිසිම වස්තුවක් නෑ කියලා කියන්නේ අර පෙනිලස් කියලා කියන අපි ඒ වගේ කෙනෙක් කියන්නේ මෙන්න මෙයාටයි. ඔය ශ්‍රද්ධා, හිරි, උත්තප්, විරිය, පඤ්ඤා කියන ටික නෑ නන් ගැන. ඊළඟට දැන් හොඳට හිතලා බලන්න අපට සෝතගාමි වෙනවාද අපට ඒ අර කියන්නේ ධනය කියලා ආරි ධනය කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් කතා කරන්නේ පොදු සංස්කෘතිය ආගමටු වෙලා අනේටික මෙතෙන්දි වඩාත්ම මා සිතන්න ඕන මා තථාගත ශ්‍රාවකී ආර්ය ශ්‍රාවකී කැටි මාත ඒටික දෛනික ජීවිතයේදී මගේ කාර්යයන් කරගෙන යනකොට මට තියෙනවා කියන්නේ ඊළඟ දෙවෙනි අද නෑ දැන් ඉතින් දුප්පත්කම තමයි ඒ කාර්ය විනේ පටිසෝතගාමි වෙනකොට වෙන්න බැරි එකේදී දුප්පත්කමෙන් මේකයි. සකෝසෝ භික්ඛවේ දලිද්දු අසකෝ අනාලිකෝ ඒ දුප්පත් එක්කන අතේ සතේ නැති එක්කන ආරි මාර්ගයේ කියන. දැන් අතේ නැති කියන්නේ ශ්‍රද්ධා, හිරි, උත්තප්ප, විරිය, පඤ්ඤා ඒ ටික නැති එක්කනට. ඒ අතේ සතේ නැති මොකද කරන්නේ ඊට පස්සේ කායේන දුච්චරිත අවමන් කරන්නටත් ලැජ්ජාව භය නැත්නම් ඒ කියන්නේ ඒකේ වටිනාකම ගැන අවබෝධයකුත් නැත්නම් තමන්ට මනුෂ්‍ය පුත්‍රේ මනුෂ්‍ය දුහිත්‍රාක් හැටියට අපට ලැබිලා තියෙන මේ සිරුර අනුන්ට අවාසිදායක විදිහට පාවිච්චි කරනවා අනුන්ට කරදර සඳහා පාවිච්චි කරනවා අනුන්ට වද වේදනා සඳහා පාවිච්චි කරනවා ඒකට අපි කියනවා කායේන දුච්චරිතං චරති කියලා වාචාය දුච්චරිතං චරති මේ මනුෂ්‍ය ලැබූ අපට කිරීමේ හැකියාව වචී සංඛාරයක් තියෙන වචී විඤ්ඤාතියක් තියෙනවා ඒකෙනුත් පුළුවන් අනුන්ත සිදවන්ත අනුන්ත විශේෂණයක් කරන්නට ඒ මනුෂ්‍යත්වයේ ලැබිතේ හඳෙන් පුළුවන් කාර්ය කරදරයක් කරන්නට ඒකත් කරනවා වාචාය දුච්චරිතං චරති කවුද මේ අප හිතන්โดන අපගෙනමයි මෙන්න කෙනෙකුට ගාවන් දෙපාරයක් මෙහෙම නෙවෙයි මෙයා මෙහෙම නේද කියලා තමන්ට සම්බන්ධ කරන්න. මනසා දුච්චරිතං චරති. හිතන්ට පුළුවන් ගතියක් තියෙනවා. ඒකට අපි කියන මනෝ කියලා. මනින්ද්‍රිය කියන අපි මේ ධර්ම සාකච්ඡාවේදී අපි කියන්න හදන එකට මනෝ කියලා. ඒ මනෝ තහිතේද දෙන්නේ රාග දේශ මිශ්‍රිත වෙච්ච ඒවයි දෘෂ්ටි තියෙද දෘෂ්ටි මත මතාන්තර ගොඩනගෙන්න ඉඩ දෙන එකයි තමයි කරන්න හද දෙන්නේ. ඒකට අපි කියනවා මනසා දුච්චරිතං කරති. අපි දන්නවා ඒකට කාය දුච්චරිත, වාචී දුච්චරිත, මනෝ දුච්චරිත. ඒ දුච්චරිත කියන්නේ ඒ හැසිරෙන ක්‍රමයේ අවාසිදායක වෙන්නේ. මෙන්න මේක ඉදමස්ස ඉනාදානස්මින් වදා ණයක් ගන්නවා කියලා කියන්නේ ඕනෝකයි අර සද්ධා හිරියොත්තව විරියේ පඥාන එනක් ඊට පස්සේ ඒ දිලින්දා පටිසෝතගාමී වෙන්න දන්නේ බව ආවහමෙන දිලින්දා ආරිබිනේ දිලින්දා ණයක් ගන්නවා කියලා කියන්නේ තමන්ට තියෙන කායික වාචික සහ මානසික කියන හැකියාවන් ටික අවාසිදායක විදිහට තමන්ටත් අනුන්ටත් කරදර සඳහා පාවිච්චි කරනවා. බුද්ධහම දේශනා කමකට ඉදමස්සඥා ඉනාදානස්මින් බදාමි. ඊට පස්සේ තුන්වෙනි එක. ඔන්න ඒක හොඳ එක. අපි ඉගෙන ගන්න ඕන දේවල් ඒවා. මේ ධර්ම සාකච්ඡාදී අපි හැමදෙස්සෙම කියන අප්පා අපල් සෝ තස්ස කාය දුච්චරි තස්ස පටිච්ඡාදන හේතු පාපිකං ඉච්ඡම් පනිසහති. ඒ දැන් මං හොඳ කෙනෙක් හැටියටත් පේන්න ඉන්න ඕනේ. මොකද නැත්නම් මට සමාජයේ ඉන්න බෑ. මම අපි සෝෂල් බීනස්ලා හින්දා සමාජගත සත්‍යයන් නිසා. සෝ තස්ස කාය දුච්චරිතස්ස පටිච්ඡාදන හේතු පාපිකං ඉච්ඡම් පනිදහත්. ලාම කුසහය කරමයි කයින් කරපු දුසිරිත වහගන්නට. මාමං ජඤාති ඉච්ඡති. මේක අනිත්‍ය දැන නොගත්තොත් හොඳයි නේද කියලා හිතනවා. සංකප්පෙත් ඒ විදිහට කල්පනා කරන්න පටන් ගන්නවා. වාචම් භාසිත ඒක වහන්තර කතා කරනවා. කායේන පරක්කමති. ඒ සඳහා ඒ උස්සාහේදී පියර මේ අපි දන්නවා වැහුවාම තමයි වැඩිපුර තෙමෙන්නේ කියන කතාව දැනගන්න ඕන එතකොට. වැහුවාම වැඩිපුර. ඉදමස්ස වඩ්ඩියා වදා. මේක තමයි පොලිය වැඩෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඒ තමන්ම තේරුම් ගන්නට පටන් ගත්තොත් නැත්තම් තමන්ට විශ්වාසයෙන් ආධ්‍යාත්මික මිත්‍රයෙකුට මිතුරියෙකුට ඒ වචනේ මට හිතෙන්නේ ආධ්‍යාත්මික කියන වචනයයි පාවිච්චි කරනවා. උතුම් ගුරුවරයෙකුට. උතුම් ගුරු කියන්නේ අප පිළිගන්නවා මේ ඇත්ත මට කරදරයක් නොකරන මනුමගණුව ඉන්නවවන කෙනෙක් කියන එක. එහෙම කෙනෙකුට හරි එක ප්‍රකාශ කරනවා නැත්තම් තමන්ට කියා ගන්නවා. ඒක අපි හැමතිස්සෙම ඉගෙන ගන්නවා. ඒතෝට ණය පොලි එකතු වෙන්නේ නැහැ. තුන්වෙනි එක. හතරවෙනි එක. තමේනම් පේසලා සබ්‍රහ්මචාරී. ප්‍රියමනාප ඊම පටිසෝතගාමී වීමට අවංකවම පිළිපන් පේසල වූ සබ්‍රහ්මචාරී තමන් එක්කම ඒ ගමන් මගේ අන්ට උත්සාහ ගන්න ඇත්තු. අංකසු එයත් මෙහෙම කියනවා. අංකසු ආයස්මා එවංකාරි මේ අපේ මිත්‍ර මෙහෙම කරන කෙනෙක්. මෙන්න මේ විදිහට හැසිරෙන කෙනෙක් කියලා ඉදමස් කියනවා. ඉදමස් චෝදනාවේ වදාන. අර ණයගත් එක්කනාගෙන් පොලිල්ල පොලියත් කාවා මෙව දන්තේන එක්කනා චෝදනා කරනවා. වගේ මෙතෙන්දී චෝදනාව කියලා කියන්නේ අර ඒ ආර්ය මාර්ගයේ පිවිසි උතුමන් මිත්‍රයන් සුරයන් යාට කියනවා මෙහෙම කෙනෙක් කියලා. ඊළඟ එක අර නාටත් එක්කෙනා තේ නයි දුන්නැතු නයි හිමිකාරෝ ලුහුබඳිනවා වගේ කමේනම් අරඤ්‍ය ගතං වා රුක්ක මූල ගතං වා ශුන්‍යාගාර ගතං වා එහෙම එක්කනාට එතකොට අර වහගන්න හදන එක්කනාට ඒවා ගෙම්බේරෙන්ද හදන එක්කනාට හැංගිලා නමුත් එයා තනියෙන්කට හුදෙකලා තනකට භාවනා මධ්‍යස්ථානයකට භාවනා කරන්නට වාඩි වුණත් විප්පටිසාර සහගතා පාපකා කුසල විපාකා සම්දාචරන් පසුතැවිල්ලට හේතු වෙන අකුසල විතර්කයේ එයාගේ හිතේ කරගෙද්ද පටන් ගන්න. ඒසාර අපි කියන්නේ අපි කියනවා tell the truth to yourself. මම මාගෙන මටම ඇත්ත කියා ගන්න ඕන. නැත්තම් කල්යාණ මිත්‍රයෙකුට මිතුරෙකුට කියන කියන්න ඕන. ඉදමස්ස අනුචරියාය පදාමි. පසුපසින් ලුහු බඳිනවා කියලා කියන්නේ මේකයි. අර නායකාරයා පසුපසෙ නාය හිමියෝ ලුහු බඳිනවා වගේ අර අකුසලයන් ඒ කාය වචී මනු අකුසලයන්ගෙන් සමන්නාගත වෙලා ඒවා වහගෙන ඒවා එහෙම නෙවෙයි කියලාත් ලෝකෙට කියන්න හදන එක නා හුදෙකලා තැනකට ගියත් ආශ්‍රමයකට ගියත් අසපුවට ගියත් භාවනා මධ්‍යස්ථානකට ගියත් තමන්ගේ හුදකලා භාවනාවට වාඩුණත් තමන්ට කොනිත් වෙනවා හිත. ඒ නිසා ඒ ආරි මාර්ගයට පිවිසුනා පටිසෝත ගාමී වෙන්න හදනකොට තමන්ටම තමන් ඇත්ත කියා ගන්න එක අවශ්‍ය දෙයක්. හයවෙනි එක. සකෝ ඔසෝ භික්කවේ දාලිද්දු අස්සකෝ අනාල්හිකෝ ඒ අතේ සතේ නැති එක්කෙනා. ඒ කියන්නේ සද්ධා නැති ආර්ය මාර්ගයේ දාත්තේ සතේ නැති එක්කෙනා කියන්නේ එක්කෙනා. එහෙම එක්කෙනාට ක්‍රෙඩිට් කාඩ් වල ඉන්ට්‍රස්ට් එක වැඩි වෙච්ච එක්කෙනා, ණය වැඩි වෙච්ච එක්කෙනා, ණය දෙන්න බැරුව ඉන්න එක්කෙනා. ඒත් බැඳෙනිනවා වගේ මේ ආර්ය මාර්ගයට පිවිසුනහම විවිසෙන් හදන එක්කන අර විදිහට ක්‍රියා කරන්නේ. එයා කායස බෙදා ශරීරය කොයි වෙලාවක හරි නතර නම් මේ ඇහැ හැමදාම අරන් යන්න බෑ, මේ කන හැමදාම අරන් යන්න බෑ, මේ අරන් යන්න බෑ, මේ නාසය හැමදාම අරන් යන්න බෑ, මේ හැම මේ ස්නායු පද්ධති හැමදාම අරන් යන්න බෑ, ඔය මුලේ කල්පනා කරන ශක්තිය හැමදාම අරන් යන්නත් බෑ. ඒ අනස්සයි කියලා තමයි අපි අකුවෙන්න ඕන අපිට. ඒ ශාරීරිය ඉවර වෙන තැනදී පරම්මරණ මරණය කියන සිදුවීම සිදු වෙච්ච ගමන්ම නිරේ බන්ධනේවා අර කායි දුචරිතව අනුන්ට කරදර අනුන්ට හිංසා අනුන්ට පීඩා කරලා තියෙන නිසා මනෝ දුචරිතව ලැබෙන නිසා නිරේ බන්ධනේතු හෝ බන්ධනේවා භජ්ජති භජ්ජති තිරච්ඡාන යෝනි බන්ධනේවා තිරිසං යෝනි බන්ධනේත හරි යනවා සත් ඉපදින් තහද මනුෂ්‍ය ශරීරයක් මනුෂ්‍ය මනෝ නෙවෙයි ඉන්නේ ඊට පස්සේ නිසා මේ මනුෂ්‍ය මනෝ අතිශය ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා නාහම් වික්වේ අඤ්ඤං ඒක බන්ධනම් සමුනුපස්සාමි ඒවං දාරුණං ඒවං කටුකං මෙච්චර දරු මෙච්චර දුක්සහගත මෙච්චර කටුපේ ඒවං දුක්ඛං ඒවං අන්තරාය කරං අනුත්තර යෝගා කෙම්මා සදුම අධිජමයි නිරුත්තර වූ ආය අහවදෙන් අඩුවක් නැtei කියන බෙරිතං ඉහළ වූ යෝගක්ෂේමේ සදා නිබ්බානේ සදා ඒ අවබෝධය සඳහා බාධාවක් වෙන බන්ධනයක් නෑ තවත් ඔය නිරේ බන්ධනිය සාති රච්ඡාන යෝදි බන්ධනිය තරා පරිස්සම් යුතුයි අප හැමෝම භවයේ සැලසුම් සහගත විය යුතුයි මේ වෙන විට ඒ බන්ධනේ තහුණු වෙන්නට වගේ බලාගත යුතුයි ඒසත් නිරේ බන්ධනි සහ තිරච්ඡාන යෝනි බන්ධනිය අතිශයින්ම බියකරු බන්ධනයන් යෝගක්ෂේම සම්පූර්ණ අත්‍යකලදා ඊළඟට බුදුරජාන් වහන්සේ ගාථා ටිකක් ඊට පස්සේ දේශනා කරනවා මම මේටි අපි ඒකෙද පුළුවන් පස්සේ ධර්ම සාකච්ඡාව කරනවා නම් හොඳයි අපත් කැමති දහම් කක් අසන්නට මා සරණයි තථාගතයන් වහන්සේට ඒ වන්දනීය වූ ශාස්ත්‍රඥ වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා අපත් කැමති දහම් අසන්නට දන්නා දහම් දන්න හැම මිතුරන් මිතුරියන්ම සහභාගී වන්නට බුදු සරණයි. බුදු සරණයි සත්‍යඥානේ තෙරුවන් සරණයි හැමදාටම ආරාධනා කරන එක නම් සාකච්ඡාවට සිටින්න මම හිතාගෙන තිරුවන් සරණයි හැම දෙනාටම. සත්‍යජිතුමා ඇත්තටම ඉතින් සත්‍යජිතුමා නැති අතරේ අපිට සාකච්ඡා පවත්ත බැරි වුණා. එක දවසක් විතරක් අපි සාකච්ඡාවක් කරා අපේ මට්ටමට. නැවත ඔබතුමාගේ පැමිණීම බොහොම කෘතඥතාවෙන් පිළිගන්නවා. අද සාකච්ඡාවට ඇත්තටම ඔබතුමා අපිට මේ පැහැදිලි කරපු සූත්‍රය ගැන අහගෙන ඉන්නකොට ඇත්තටම ඔබතුමා අපිට කිව්වා මේක තමන් තුළින්ම දකින්න කියලා. සතරගතයන් වහන්සේ කියලා තියෙනවා ධර්මයේ දකින්න තමන් තුළින් ඕපනායක ගුණය. ඉතින් මේක මේ අර තිරේක වැටෙන චිත්‍රපටියක් වගේ මේ කියන හැම එකටම සම්බන්ධ යම් කිසි කතාවක් හිතට එන ගතියක් දැනෙනවා. නමුත් බොහෝම සතුටක් ඇති වුණා ඔබතුමා අපිට කොට මේ දෙයක් වරදක් වුණාම හංග ගන්නෙ නැතිකම. ඒ මොකද එතනට යම් කිසි කෙනෙකුට මනසක් පවත්වන්න පුළුවන් කියලා හිතෙනකොට ඒක ගැන ලොකු සතුටක්. මොකද මෙහෙම තව එකකට කියන්න ඕනේ කියන හැඟීම එන්නත් මාර්ගයේ සෑහෙන දුරකට ආපු මනසක් වෙන්න ඕනේ කියලා අහලා තියෙනවා. ඇත්තටම කියනවා නම් සෝතාපන්න මනසක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අහලකටවත් ඇවිල්ලා ඉන්නවා නම් ඔබතුමාගේ විදියට යාළුවෙකුට හරි කියන්න පුළුවන්කම තියෙන නම් මේම වරදක් වුණා කියලා. ආපු කෙනෙක් කියලා ලොකු සතුටක් ඇති වෙනවා. ඒකත් තමන් තුළින්ම දැකීම ඇත්තටම ඒකත් මාර්ගයේ ලොකු ඒක තමන් ලබපු දියුණුවක් කියලා සත්පුරුෂයන්ගේ හිතුණා. ඒ වගේම ඔබතුමා කිව්වා එවැනි කෙනෙක් හුදකලා වුණොත් කියලා. අර ණයත් අය පොලි වැඩි වෙලා නායකාරව පස්සෙන් එනවා. ඒ වගේ කෙනෙක් ඇත්තටම එයින් අනිත් පැත්තට යන්න හිතේ එවැනි තත්ත්වයකින් එවැනි කෙනෙක් හුදකලා වුණොත් අර මනසේ තියෙන තත්ත්වය ඒකත් ඉතාම හොඳින් පැහැදිලි වුණා. මොකද මේ දේවල් අපි වචන වලින් අපි භාවිතා කරන පංච නීවරණ කියලා මෙන්න මේ දේවල් නේද මේ අපේ මනස ලුහුබැඳගෙන ඉන්නේ කියලා. ඒ ලුහුබැඳීම තියෙන තාක්කල් අපිට අපේ මනසේ යම් කිසි ස්ථාවරයක් එහෙම නැත්නම් ලැබීමක් ඇති වෙයිද කියන ඒ මන එවැනි මනසක ඇති වෙයිද කියන தත්ත්වය තමයි හිතට ආවේ. ඊළඟට මේ මාසෙ දේශනා කරලා තියෙනවා මේ කය මරණින් මත්තේ මොකද වෙන්නේ මැරුණට පස්සේ එහෙම කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපිට මේ කොටස අපිට තවත් තේරුම් ගන්න පුළුවන් විදිහට අපි ජීවිතේ ඉන්නේදීම මේ தත්ත්වයට වැටෙනවා. නිරේ බන්ධනේ සතිරිසන් බන්ධනේ කියන එක මැරෙනකන් ඉන්න ඕනේ නෑ කියලා හිතට ආවා. මොකද මෙවැනි ජීවිතයක් ගත කරනකොට එවැනි කෙනෙක් ජීවත් වෙන්නේ නිරේ තමයි. මනසින් නිරේ ජීවත් වෙනවා. ඒ වගේම මනසින් තිරිසන් වගේ හැසිරෙනවා. ඒ ඒ ඒකත් අපිට ලොකු උදව්වක් වෙයි කියලා මට හිතුණා. මොකද එවෙන් මනසකින් ජීවත් වෙන කෙනෙකුට කොහොමද මේ නිවීමක් ගැන හිතට එන්නේ කියලා. එහෙම නිවීමක් ගැන හිතට එන්න විදියකුත් මොකද අපිට සත්‍යජිතුමා අපිට කිව්වා එක එක කිනා ගැන හිතන්න එපා. තමන් ගැනම හිතන්න කියලා. ඒ නිසා මේ ඒත්ත්වේ පහුවෙන ආපු පිරිසක් විදියට මම හිතනවා අපි මේ ඉස්සලා යන කල්යාණ මිත්‍ර හැමදෙනාම ඒ විදියට තමන් දිහා බලා ගැනීමේ හැකියාව ඇති කල්යාණ මිත්‍ර පිරිසක් කියලා. ඒ කල්යාණ මිත්‍රතාවයට නමස්කාර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි ප්‍රතිතුමා ඇතුළු හැමෝටම අපි තමත්ම භාග්‍යවත් වුණා සතුමා අපිට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. මොකද එතුමාගේ අඩුව අපිට දැන්න සෑහෙන්න. කොහොම නමුත් අපි පුරුද්දක් ඇටියට මේ ඔබතුමා කියෝ වගේ පටිසෝතගාමි පැත්තට හැරලින් උත්සාහයක් කරනවා. ඒ අතරතුර සාමාන්‍යයෙන් ජීවිතයේ ගත කරනකොට අපිට යම්කිසි ප්‍රමාණයක කාමභෝගී තත්ත්වයක් තියෙන බවත් මේ සාකච්ඡාව තුළදී තේරුණා. ඉතින් මේ කියන ගුණ පහයි, කියන්නේ සද්දා, හිවි, ඔතප්, ඒ වගේම වීර්ය, ප්‍රඥා කියන පැත්තට අපි නැඹුරු නොවුනොත් තියෙන බාධක බන්ධන, ඒ වගේම ඒකේ ආදීයන් හොඳට පැහැදිලි වුණා. ඒ එක්කම කියපු එක දෙයක් තමයි මේ විදිහට කාමභෝගී මට්ටමකට යම් කෙනෙක් නැඹුරු වෙලා ඒ මේ සද්දා හිරොත පාදීජව නැතුව එහෙම තැනකදී එයා සමාජයේ දියුණුව සරසාර යන ආධ්‍යාත්මික දියුණුව පිණිස හුදකලාවේ යම්කිසි වන භාවනාවක් කරන්න ගියත් පසුබිමින් ඇවිල්ලා අර පසුපස එළවනවා වගේ අර නායකත්ව කෙනෙක්ගෙන් නැවත ඒ ණය ගැනීම සඳහා පසුපසින් එළවනවා වගේ අර කාම භෝගී සිතුවිලි සංකල්ප ඉතින් ගොඩක් වෙලාවට අපි විශේෂයෙන්ම භාවනා වැඩසටහන් ගත්තොත් භාවනා වැඩසටහනකට ගියත් අපිට එතන කාමයේ නැති වුණත් කාම සංඥා අපිට වද දෙන තත්ත්වයේ විශේෂම මුල් දවස් කීපය තුළ අපිට හොඳට තේරෙනවා. අනිත් අයත් එක්ක අදහස් අපි දැනගන්නවා මේ කමඨහ සුද්ධ කිරීම ආදී වශයෙන් තැන්වලට යොමු වෙනකොට ලොකු බලපෑමක් කරනවා. ඉතින් අපි පැය දවසේ පැය 24න් නිදා ගන්න පැය ගන්න ඇරුණාම ඉතිරි ටික අපි ජීවත්වන විදිහත් ඒ වගේම දවසක පැය දෙකක් හෝ භාවනාව කියදෙනවා නම් ඒ යෙදෙන කාලයත් බලුවම අපි බහුතරයක්ම එදිනෙදා මේ මහ භෝගී පැත්තට බර වෙච්ච ජීවිත ගත කරනවා නේද කියන වගේ හැඟීමක් ඇති වුණා. කොච්චර සතිමත් වෙන්න අපි කොච්චරවත් අපි සතිමත් ජීවත් වෙන්න කල්පනා කරනවා, අදිෂ්ඨාන කරගන්නවා, නැවත නැවත සිහි කරගන්නවා දවස තිස්සේම අපේ කයෙන් වචනයෙන් සිතින් දෙයි නොවෙන්ද අපි ඒව ආරක්ෂා කරගන්න බලන අපි අර කියන්නේ විචිත්තම මට්ටමට යන්නේ නැතුව කෙනෙක්ගේ හිත රිදවන්නේ නැතුව කෙනෙකුට දොස්තරස් කියන්නේ නැතුව කෙනෙකුට කයින් හිරිහැර කරන්න නැතුව ඉන්න මට්ටම මම හිතන උගාදුරට අපි පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒක නිසා හිතනවා සෑහෙන මට්ටමකින් අපේ කය වචනේ සංවර කරගෙන සිතස් යම් කිසි සෑහෙන ප්‍රමාණයකින් සංවර කරගෙන යන ගමනක් හැටියට මේ සූත්‍රයේ කියනකොට ඒකේ තියෙන වචනාකමත් ඒකේ තව තවත් උනන්දු වෙන්න ඕන ගතියක් තමයි මතුවේ. එහෙම නැති වුණොත් අපි හිතන විදිහට කරගන්න බැරුව නමුත් අනුගාමි පැත්තට වැටෙනවා නිසා. නමුත් අපි එහෙම වැටෙන්නේ නැහැ. මම හිතනවා මේ තියෙන කල්යාණ මිත්‍රෝ ධර්මය සෑහෙන දුරට අවබෝධයෙන් ධර්මයේ අවබෝධයෙන්ම සමන්ගේ ජීවිත සකස් කරගනිමින් ඉන්න කතිය. ඉතින් ඒක නිසා මේ අද කරපු දේශනාව අපිට තවත් අනුබලයක් අනුග්‍රහයක් වෙනවා අපේ මේ පරිසාමි ගමනට උදව්වක් වෙනවා. ඉතින් මම හිතනවා අද මේ සූත්‍රය තෝරා ගැනීම සම්බන්ධයෙන් උත් සත්‍ය සමාදස් දරුවත් මහත්මයාවත් මම ප්‍රමාණ කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. මේක පොඩි පොඩක් දේවල් තියෙනවා කෙටි සූත්‍රයක් වුණත් අපේ හැදියාව නැත්තම් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න තෙරුවන් සරණයි. තිරුවන් සරණයි ජයතුමා මහත්මයා. පුණ්‍ය වර්ණය වරමයම නැහැ. තිරුවන් සරණයි සියලු දෙනාටම සතුටුමයි. ඇත්තට මට කියන්න ඕන දේ තමයි ජයන්ත මහත්තයාත් කිව්වේ මේකේ අපිට ගන්න උඹ දේවල් තියෙනවා. සාම අපි උත්සාහ කරන කීෂකේ මාලේ මම උත්සාහ කරන කෙනෙක් හැටියට මට සාම හිරියොත කියන එක හරියට දිනු වෙලා නැහැ කියන එක තමයි තේරෙන්නේ අපිට. අර පොඩි පොඩි මත්තමේ තියෙන පවකටත් ලැජ්ජාව බය කියන්නේ කැති නොවන එකේ අඩුපාඩුවක් හැටියට මම දකිනවා මගේ පැත්තෙන්. තාම පොඩි එකක් මම ලොකු පවකට හරි අපි හිරියොත තියෙන්නේ මේකේ මේකේ අර ප්‍රගුණ කරන් යනකොට තමයි දැන් තේරෙන්නේ මේ හිරියොත කියන එක වඩන්න ඕනේ කියන එක. හරි. හිරියොත කැරියර් මන් දකිනවා සත්තාව කියන කම්පිසි මත්තමක හරියට ඇති වෙලා තියෙන නිසා තමයි අපි දැන් උත්සාහවත් කරන්නේ කියන එක. ශ්‍රද්ධා සති සමාධි කියන එක යම් කිසි මත්තමකට හරි වැඩිලා තිබෙන එකේ ප්‍රයෝජනක් හැටියට තමයි මම දකින්නේ. අර හිරියොත කියන එක ප්‍රකටවන්න ඕනේ කියන තේම නැති කාලයක් තිබ්බා. ඒ වනේ ශ්‍රද්ධා සති ගැන ශ්‍රද්ධාව සතිය කියන්නේ දන්නේති කාලයක් තිබුණු කාලෙදී හිරියොත කියන සැලකිල්ල යන් සත පහකට ගණන් ගන්න ඇති කාලය තිබුණ කාලේ මත්තම කියලා කියනවා සත්‍යකේ මගේ මොනා තියෙන ඒ මගේ පල් හැම තිබු තත්ත්වවල තිබිලා තියෙනවා. ඉතින් ඒකේ අර ධර්මිය දැනගත්තාන් පස්සේ යම් කිසි මත්තමකට හරි දැන් ලොකු උත්සාහයක දෙනවා හිරියොත කියන එක දිනු කරගන්න. එහෙම නිසා අර සත්තුමාලා වගේ කල්‍යාණ මිත්‍රයන්ගේ තියෙන අර මේ ඉනාකම තේරෙන්නේ තව අපිට එක උද්‍යෝගමත් වෙන පැත්තකට යොමු වෙන එකයි. හරිද අපි හිත බලලා එහෙම කියනවා වගේ ගත්තම වන්නම් තේරෙන්නේ සමහර විට ඒක ඇත්තට ප්‍රයෝජනවත් මේ කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ මේකේ අර දැන් හුඟක් තියෙනවා අපිට දිනු කරගන්න කියන එක. දැන් කතාව වුණා සාමාන්‍ය ඉතින් බෙදෙද්දත් මම කතා කරනකොට කිව්වා ඔය භාෂාව මොකද්ද මේ කියන එක සමහර වෙලාවට يعني අපි කතා කරනකොට ලෞකික ජීවිත කතා කරනකොට සමහර වෙලාවට ඒකල හිතන මේක සමහර වෙලාවට මේ භාෂා ව්‍යවහාරයත් තව පොලිෂ් වෙන්න ඕන කියනවා. අවද අපි හිතපු තත්නේ තත්ත්වෙ හැටියට මුකක් අපි කරල් එම ආරන් තියෙනවා. ඒ කියනකොටත් මට තේරුණේ එයාගේ නම නැත් එක්ක තිබෙන නට වඩා අපි තව කොච්චර දිනු කරගන්න තියෙනවද කතා කරන විදිය හිතා කියන්නේ දැන් තමයි කොත් වගේ අපිට තියෙනවා තව දිනු කරගන්න මේ ප්‍රයෝජනවත් වෙන අද තමයි අහන්න කැමති. දැන් අපි සමහරවට උත්සාහ කරාත් මේකෙන් අපි දන්න පරිශෝධගාමි වෙන්න ඕනේ කියන එක වෙන්න දෙකට අර සම්හත දේවල් උගලන් ඥානමය කියලා බෑ ප්‍රතිහත් මොනහරි එකදී ලොකු අමාරුවක් තියෙනවා මේකේ. එහෙම පහසුවෙන් හිතුවක් කියනවා හදාගන්න බෑ. ඒකට දැන් බනපනා කරන්න ගියහම යම් කිසි පහසුවක් තියෙනවා ඒ වගේ තැන්වලදී දිනු කරගන්න. ඒ මට ආයේ ලෞකික ජීවිතේ මේ පැත්තට එනකොට සාමාන්‍ය ජීවිතේ එනකොට අද මඩේ වැටේ අවස්ථා කියන අප්‍රමාණයි. එහෙම සමහර වෙලාවට අපි එකින් ඈත් වෙලා ඉන්නවා නම් චිත්‍රපට කිසු කියලා හිතන මට්ටමක උත්සාහ දෙන අවස්ථාවලුත් තියෙනවා. අපි ඔකම් කරනවා. ඒක අර පහසු නැහැ කියන එක තමයි තේරෙන්නේ. සාම වෙතින් මේ දෙක මැද්ද බැලන්ස් කරගෙන යන්න උත්සාහ කරන මේ වගේ මේකට මේ වගේ දේශනාත් කල්‍යාණ මිත්‍රයන්ගේ අද්දෙකින් ඒ අය කොහොමද එතකොට මුහුණ දෙන්නේ කියන එකත් එක්ක ඒව ප්‍රයෝජනවත් වෙනවා කියන එක තමයි තේරෙන්නේ. දළු තමයි තේරෙන්නේ. ප්‍රසන්නයි මම ගෞරවණීය හරි අපේ ඒ ගොඩ මාසේ අවසානයේ කීප පාඩමක් ඉස්සරහම ප්‍රශ්න අහන්න ඉන්නවා. මතක කරගන්න මවන කටයුතු මුණ පස්සේ සියපහසුක් තිබුණා. නැවත සාමාන්‍ය ජීවිතයට මේවා සම්බන්ධ අපහසු වෙනවා. ඒක ඉතින් එතුමා කිව්වා සමානාට අනිකයගේ බලසෑමක් ගැන. තිබෙදි සත්‍යපන්නේ ඒ අපහසු වීමක් ඇති වෙන්නේ අනිත්‍යයේ කතාවට වඩා මේ කොතරම් තවන්දා වේදනාවක් කියත් කොතරම් භාවනාවක් කියත් මේ නැවත නැවතත් තමන් කරන කටයුතු දිහා බලනකොට එක්කෝ මේ තව දේවල් කරන හදනවා එහෙම නැත්නම් ඔක්කොම කතා ගන්න මේ ඒ කියන්නේ ගිවල් වල හදනවෙන්න පුළුවන් මේ තවත් කියලා කරනවෙන්න පුළුවන් තවත් එකක් සාවර වෙනවා මේ කියලා ගන්න බලනවා මතම එකක් තියෙනවා මේ අලුත් අලුත් එක මොඩර්න් එකක් කියනවා මොඩර්න් එකක් බලන්න shopping mall එකට ගියාම shopping mall එකේ තියෙන කණ්ඩායම් එකේ මගේ මොන දෙයක් හරි හිතනවා මේ තේනවා තායි දුමුන්ටදී පුළුවන් තරම් වයිස්ට් එකේ නාතුණා නෙමෙයි ඒක තමයි හිත පස්සා හිතනේ වලදන්න කරනවා හිත තවම දැකලා නැහැ හිත තවම තරමයි විතරයි සිතන්නේ කරන්නේ තාමත් අර ඉතින් මේ ප්‍රසාර මේ අපි හිතපත්තේ ශ්‍රද්ධාව ගැන කතා කරනවා රටක දේශනාව අහනවා මේ ශ්‍රද්ධාවෙම හිණයක් ශ්‍රද්ධාවෙම අල්පමත්ද මේ ඉමිඩියට් අපි උයන් සතුටුයි ඒ වගේ දුක් මේ ශ්‍රද්ධාව වැඩි වෙන අපිට උපකාර වෙන කරගන්නේ මොකක් හදාගන්න සතුටුයි සම්මා සම්බුදු සරණයි. මෙතනදී දිවාවක් කරගන්න හොඳ නැහැ. ඒක මේ අසහිල්ලක් කරගන්නත් කියනව නෙවෙයි ගැඹුරු මනසක් තියෙන කෙනෙකුට. නමුත් කාම රාගය නැති කරන්ට නෙවෙයි මේ වචනේ හොඳ නැතුණත් මං කියන්නම් ඒකට ආධ්‍යාත්මික දැඟලිල්ල අපි ලොකු පොරබැදිල්ලක් කරනවානේ මේ මාගේ ඉන්නත පොරබැදිල්ල කරන්න ඕන මොකද මාර එයාගේ ක්ලබ් එක බලවත් වැඩි අපි ඒකට යන්තයි ලස්සනින්ද නමුත් මේකස් මේ සක්කාය දිට්ඨිය තේරුම් ගන්නතයි මේ දැඟලිල් මේ ආධ්‍යාත්මික දැඟලිල්ල ඒ වටේනේ හොඳ නැහැ නමුත් අප දැන් දන්නවා මේ ඉන්න අප කවුරුත් මේ අප කියන්නේ මොකද්ද කියන්නේ ඒසා එතෙන්දී අර අපි කියන self-hated ආත්ම ද්වේෂය කියන එකෙන් තිර නොදෙන්නට නම් සමාව දෙන්නට වෙනවා තමයි. forgiveness එකක් තියෙන්න ඕන. හැබැයි කරවට්ටන්ට නෙවෙයි. දැන් සමහර විට සමහර ඒවා කරාන්ත වෙලා තියෙනවා එතන ඉන්නට. දරුන් වෙන්නේ එතකොට ඒ වගේ දෙයක් සැවැතිල්ලෙන් තොරව රුවන් වෙනුවෙන් කියලා කරනවා. මොකද නැත්නම් ඒ ඔය තත්ත්වෙ ඉන්න නිසා අර අනාරක්ෂිත බවක් ඇති වෙනවා. අනාරක්ෂිත බව ඇති වෙනවා. ඒ නිසා ඒ සමාජ සහයෝගය ඕන වෙනවා. ඒසයි තමන්ට ඉන්න කුටුම්භයක් හදාගෙන ඉන්නවා නම් ඒ ඇත්තන් වෙනුවෙන් මේක කරන්නට ඕන කියන කෙන්ද ඕන දරුවන් වෙනුවෙන් මේක කරන්න ඕන කියලා. එතකොට අර පානිමිකේ වනෝ නාස හරිය පානා විසං නාබ්බනං විසමන් වේති නත්ති පාපං අක්කුබ්බේ වාලි නැත්තම් වශුණත් අල්ලන්න පුළුවන් කියන වගේ මේ පරිස්සමෙන් අල්ලලා දානවාට හරි මේ දොර ගන්නට ඕන මේකට මේ දැන් තියෙන සමාජ තත්ත්වය අනුව මේක තමයි හරි දොර කියලා හිතනවා. එතකොට එතෙන්දී තමන්ට තමන්ගෙන පොඩි එවිට හිනහ වෙන්න පුළුවන් එතෙන්දී මම දොර ගන්න මේ දොර ඇක්ටිවිටි ගණන් කියන එකටත් වඩා මේක දැන් තියෙන තත්ත්වන මේක හොඳ එකක් මේකෙන් ඩිවිඩ්‍රු ටිකක් මේකෙන් එලියත් ඇවිල්ලා ඒක මට පහසුවක් වෙනවා ඒ දේතිතන් ඊට පස්සේ තමයි තරු ඉන්නවා නම් එත්තු ගැන හිතන එත්තු මේකට කැමති වෙයි මේක හොඳ දෙයක් එත්තන්ගේ සමාජ ගමන සුරක්ෂිත කරන්න පුළුවන් කියලා ඒක කාරුණික වෙනවා හැබැයි අර ඒක මාව මට මාව රවට්ට නොගැනීමකුත් වෙන්නට ඕන ඒකත් වෙන්නට ඕනේ ඒ කියන්නේ සබෝත් තේරෙනවා අර ගැඹුරුම විදිහට මෙතන තියෙන්නේ මේක අපනිහිත පත්තේ තේරුම් ගන්න අපනිහිත දොරටු ඇරිලා තියෙන්න ඕන දැන් ශුන්‍යත ඒ විමුක්ත මුකේ එකත් තේරෙනවා අපට නමුත් දැන් තව වසර ගාන ජීවත් වෙයි කියලා හිතෙනවානේ ඒ සඳහා කෙරෙන කටයුතුනේ ශරීරයේ කියන එකට අර ආසිවිසිය පහර දෙනවානේ ඒ වගේනොත් පරිස්සම් වෙන්න ඕන. ඒ සඳහා සැලස්මක් තියෙන්න ඕන. ඒ සැලස්මේ වරදක් නෙවෙයි එතකොට. සෙන්දි හිතෙන්න ඕනේ දැන් මේ අර අර කියන හිතෙනකම හොඳයි හැබැයි. කාමරාග විස්වාස කරගන්න නෙවෙයි මේ ආධ්‍යාත්මික මහන්සි වීම දැඟලිල්ල. තියෙන්නේ සක්කාය දිට්ඨිය කියන කයින් කරගන්න. ඒක අයින් කරගත්තාම වෙන ශූන්‍යතාවෙ තුල ඊට වඩා හොඳට සැලසුම් කරගන්න පුළුවන්. අර ඉමෝෂනලි ඒක සැලසුම් වල ප්‍රඥා සාගත සැලසුම් කිරීමක් කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ වගේ දෙයක බිය වෙන්නට මොන නැහැ. ඉන්න தත්ති ඉස්සලා මං ඉන්නේ මේ தත්ති. දැන් මම මේ මේක අනිත්‍යයට හංගන්නේ නැත්තේ ඕන නෑ දැන් මෙතෙන්දි කිව්ව වගේ මේක දුක්ඛය නුන ඒක හංගන්න ඕනෙත් නෑ. අර අර බුණ මහත්මයා කිව්වගේ අනිත්‍යතෝට ඒකද කියන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ එතෙන්දි තියෙන්නට ඕන පස්චිම ජනතාවට අනුකම්පාවක් තේන්නත් ඕන. නමුත් ඒ தත්ත්වෙද මා ඉන්නේ. එහෙම ඉන්නවා නම් කාමත්‍රි තත්තා කරන මා මේ කරන්නේ මොකද්ද මම මේක කරන්න ඕන හේතු මම රවට්ටා ගැනීමක් කරනවාද? එන්නම් මේක මගේ මහා අනුගත වෙන්න බලාපොරොත්තු වෙන දුවා දරුවම් සන්තුෂ්යබා යා වෙනු මේක කරන්න පුළුවන්. ඒක තව ආසියක් තියෙනවා. සමහර විට භාවනා කරන්න කුණු සහිත දිලින්දෙක් తీතුයි කියලා සමහර අයගේ මතයක් තියෙනවා. රූක්ෂ ප්‍රතිපදාව ඉන්න. ලූකප්පමනු ලූකප්පසන්නු සමහර අය ආධ්‍යාත්ම මාර්ගයේ ක්‍රයිටීරියා එක දාන්නේ ඒකට. එයා ප්‍රතිපදාව තියෙනවා භික්ෂු භාවයට උනත් එහෙමයි අපි ඒ ක්‍රයිටීරියා එක දාන්නේ. එතකොට ඒක සමහරතු ලූකප්පමනු ලූකප්පසන්න. එතකොට ධම්මප්පමනු ධම්මප්පසන්න වෙන්නට එකයි වැදගත්. එතකොට ඒ අපි හිතමු දැන් ඒ දොර ගත්තා කියලා හොඳයි. නැත්තම් ඒ බාත් ටබ් එක තෝරන ඒ වොෂින් මැෂින් එක තෝරන ඒවා කොම්පිටිෂන් එකකුත් නොකර අර ගෙදර තිබිච්ච එකට වඩා මේක හොඳයි කියලා. නමුත් පහසුවත් හිතලා ඒක කෙරෙනවා ඒකට කය මනස යොදවන හැටි තේරුම් අරගෙන තමාන්තම කියලා මේ 2000 කියන වාසිය ආන්නේ නැනේ මේ මේ භවී මේ මේ ශරීරය යන එක ඒකේ කැරකිල්ලක් වෙලා යනවා එච්චර. සිතුවට සංඛාරවල අනිත්‍ය බවත් තේරුම් ගෙලා තවද 3000 ආත්කේන එකේදී කවුද මේ පැවැත්මේ තියෙන උතෝරන දොර හොයි වොෂින් මැෂින් එකේ තියෙන්නේ එතකොට. එතකොට විශාල විශ්වය තුළ තව දූවිල්ලක් අරන් එක තැනකට දාන එක වගේ දැත්තම අර ඩ්‍රයික වොෂින් මැෂින් එක හෝ ඒ රිෆ්‍රිජරේටරේකෝ කාර් එකක හෝ ගන්න එක නිල කරන් තව දූවිල්ල ළඟ තියෙන වගේ වැඩක් වෙන්නේ. ඒ පුතුල දැනුමත් අරගෙන ඒකට යොදන්න පුළුවන් කමක් කියනවා අර සක්කාය දිට්ඨිය අවබෝධය ආවොත් එහෙම. ඒක වන්දනීය ගුරුවරියක් නික්ලේශි උත්තමාවියක් ඒ යකාර කියලා වගෙන ගියාම කෙනෙක් ඇවිල්ලා හප්පලා තියෙනවා වරදයක්. එතෙන්දී අරයා තේ ඔයා හැප්පුවා මගේ වරද බාර ගන්න ඕන දැන් යන්න බැහැ මේ කියනකොට අරයා හිතලා තිනා මම ඔයා දන්නවා ඔයා නේද මේ කතා කරන්න කියලා. එයා හිතුවේ අර ඇක්සිඩන්ට් එකේ වරද එයා බාර ගනී කියලා. එයා ඇක්සිඩන්ට් කිව්වා එහෙම වෙන්න විදිහක් නැහැ ඒක. මෙතෙන්දී ඒ නීත්‍යන කුල ඒ දේ සිදු කරගමු. එයාගෙන වරදක් ද්වේෂයක් වත්තටි කර ගන්න ඕනේ. නමුත් අර ඇත්ති බලාපු අනිත් එක් ඒ හප්පු එක්කෙනා බලාපොරොත්තු වුණා මේ ගෞරවනීය ගුරුතුමෙක්ට එයා ඒක වෙන්නේ හිතයි කියලා. එහෙම හිතන ගතියකුත් එනවා. එහෙම වෙන්න ඕනේ නැහැ එතකොට. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ නිසා ඒ සමාජයේ වශයෙන් සිදුවෙන දේවල් ලෞකික ලෝකයේ සිදුවෙන දේ පුළ අවබෝධයෙන් කරන්න පුළුවන් නම් හරි ඔය තේරෙන එකම වාසියක් චිත්තපාදයක් ඉහළයි කියලා කියවනේ කුසල ධර්මයන් මේ එන්නේ සම්මාස්කා එන්නේ ධම්ම විචේ ඔය එන්නේ එංගර කඩපතෙන් දැක්කහම ඒ එන එකම තමන්ට අභිෝග කරනවා මායාට අභිෝග කිරීමක් වගේ. ඒක ධම්ම විචයක් එතකොට. එහෙම නැතුව ඔය ගමන යන අයත් ඕකිය වැඩි ප්‍රේන්නේ අපිට සරණයි සිතානේ අතීතය රැස් ඉදිරිපත් වගේ සත්‍යයක් ඒක ටිකක් දැන් මම ඒ වගේ අදහසක් එනකොට දැන් ඒ විදිහට හිතන්න යොක ජල්පෙන්නේ දොස්. දැන් අදහස් එනවා කියන එක ස්වභාවික වෙනවා. ආර්ථික කරන්න මේක. ඒකකොට මේ ඉතින් මම මෙතරම් ධර්මයේ කතා කරන මෙතරම් ධර්ම ප්‍රතිපද කියවන එක ඒ හැංගිවල තනුවන් ගන්න එහෙමක් කරලා ඉන්නේ නැහැ. ඒ එතෙන්දි යන්න පුළුවන් ඉහළට යන්න පුළුවන් නම් හොඳයි. ඒක නතර කරන්න කියනව නෙවෙයි. අර අපි මේ 10,000 කතා කිවි අර කවන්නාවත් ආධ්‍යාත්මික ගුරුවරයෙක් හමුන වෙච්ච පිය කෙනෙක් එයා මේ බුද්ධිමතෙක් මේ ඇත්ත කතාවක් එයාගේ දරුවයි අම්මා තාත්තයි උනන්දු කළා මෙයා ළඟ පාට ඇවිල්ලා ඉන්න ඉහළම ගුරුතුමෙක් යාන්ට කවදාවත් පන්සල් ගිහිල්ලා නැහැ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා නැහැ කියලා චෝදනා කළා. ඇගියේ නැහැ එයා පොත් කියපු එකමයි කෙරේ. ඊට පස්සේ එයා දරුවෝ කියන හින්දා නුනු මහත්මයා කියන හින්දා ධම්ම තාත්ත කියන හින්දා අවුරුදු 60 උපන් දිනේ එහෙනම් මම යන්නකො කියලා ගියා. අර ගුරුතුමා හමුවෙන් සිම් හත්තර බොහොම සතුටි ඇතියන්තන් ගියා කියලා. හන්දේ 3-4 වෙලා ඒ කියලා බලාගෙන හිටියාම ඔල්කෑම් ටාවි හන්දේ ටාවිත් නේ මේ රෑ වෙලා එන එක දවසක් ඉඳී කියලා හිතලා කොහොම හරි ගියා හොයාගෙන ඔක්කොමලා. නකම් බෑ සුසේ ඉන්නවා වාඩි වෙලා. ඒකට අප්පච්චි එන්න ගෙදර කිව්වා. දරු අම්මා කිව්වේ යන් ගෙදර මේ කට් බලන්ගෙන් නෝන මාතකෝ බෑයන් අපි ගෙදර යන් ඊට පස්සේ දොර හදාගත්තේ නෑ මේකේ සිම්මෙන් දිදාගත්තේ මොනවා හරි කියන්නද ඉන්නේ දරුවා විවාහ කරලා දුන්නේ නෑ දූවි විභාගිතාව තියෙන මොනවා හරි කියන ඇකේ ඔකට මට කී චෝදනා කරෙන්නේ නෑ කියලා මං ආවා මට මේකේ රස්සේ දෙන්න ඔකට ඒක කරගෙන යන්න කුමනතරම් සල්ලි තියෙනවා රැකවරණේ තියෙනවා එයා ගියේ නෑ කවදාව වගේ අවස්ථා එනවා එහෙම උන් පිට වෙලාවක පිළිගන්න. ඒක අප දන්නේ නැහැ ඒක ආධ්‍යාත්මික මාර්ග කොයි විදිහට විකස වෙනවා අපි කියලා. අප දන්න විදිහට විසාක අනාගාමී තත්ත්වයට ගියහම අතට අර්ථවත් දුන්න අල්ලාන්ට තමන්ගේ ආදරණීය බිරිඳට ප්‍රේමන්ත බිරිඳට එයා හවක පුළුවන් කාර්ද කියලා ඕන කෙනෙකුට කිව්වා එයා මහනුනා ඊට පස්සේ. එකලා සත්‍යබෝධි කරගත් ධම්ම දින්නා අපි ආදරෙන් ගෞරවයෙන් වන්දනීය විදියට මතක් කරන උත්තම ආර්ය. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. તો අර අනාගාමි වෙලත් අරයා තාම ඒ ගෘහ ජීවිතයේ හිටිය. සානුභෝගී වුණේ නැහැ. ඒ වැද්දි ඒ ආපෝ ෂොක්කේක ධම්ම දෙන්නට එයා දන්නවා විශ්වාසයි යාගේ ස්වාමි පුරුෂයා මේ නරක දෙයක් නෙවෙයි කියලා. නමුත් තථාගතයන් වහන්සේටත් ආදරේ. ඒ තුමිය මුළු භවයේම අවබෝධ කරගත්තා. අර චූල වේදල්ල සූත්‍ර අප දන්නවනේ. ඒ මහෝත්තම. ඉතින් ඒකේ දිගෑරෙන හැටියට දිගෑරෙන්න ඉඩ දෙන්න, පිපෙන්න ඉඩ දෙන්න. මේ අපි ටිකක් වචන ධර්ම වැඩිවත් දෝ කියලා. එහෙම නැතුව ඒක ඇතුලෙන් යන්ට ඉදාරින්ද මේක නේ. එතකොට අර වචනයක් මතක් කරේ මේ අනිමිත් අපනිහිත අනිමිත් ශුන්‍යත විමුක්ක මුඛ ඒ පැත්ත ඇරිලා තියෙන අප දන්නවා ඒක අපි රස විඳිනවා ඒක. ඒ විමුක්ක දක් බලන්නේ ඊට පස්සේ මේ සංකතය අභිසංස්කරණය කරනවා මේ වචන තේරෙනවා අපි කියනකොට හොඳේ තේරෙනවා මේ අහන සංකතයේ අභිසංස්කරණයක් නේද මේ කරන්නේ කියන එකත් තේරෙනවා ඒකේ තියෙන චූටි බව තේරෙනවා ඊට පස්සේ මාකේක විශ්සේ තියෙන අර විල්ල තවතනක තියෙනවා වගේ තමයි මේ බැදී කරන්නේ තකොට ඒ අවබෝධයත් එක්ක ආවහම ඒ අවබෝධය එක්ක ගියා කියලා අර අනිත්‍යයෙන් චෝදනාවක් වෙන්නේ නැහැ අපි මේ අපේ නිබ්බිදාව හැල්ලුවට ලක් කරන්නේ නැහැ අනිත්‍යය එතකොට මේ නිබ්බිදාව හැල්ලුවට ලක් වෙන්නේ කම්මස්සකතා ඥානෙ එනවා නමුත් මේ ඒ නිබ්බිදාව තමන්ගේ ස්වාමි දියණිය හෝ දරුවන් හෝ සම්පුරුෂයා විසින් ආවම් කරන්නේ නැහැ අර. අනුත්ථාපි කුසලේසු ධම්මේ සිකිපු කට්ටියත් එක්ක යනවා. ඒකට ලොකු විශාල තල්ලුවක් කියන මාරය අදිනවා වගේම තම මේ අකන්නිතාවෙන් එන තල්ලුවක් මම විවත් ඒකින්ද හිමාර්ගය ගැන විශ්වාසය තියන්න බුදුසරණ සාස්සාස්සා බොහොම විස්තර විස්තර කලින් ක්‍රන්ට අවස්ථාව දිනා අවස්ථාවකට ඉතින් මම ගෞරවයෙන් ආනන්ද මහින්කල් මහත්මයෙන් ඉල්ලනවා. පෙරවන් සර්ණයි සත්‍යජිත් තුමාසා කියලා දනාරම මමකට මේ කාඩක එක බ්‍රේක් වුණා. මට මේක පොඩි සරල දෙයක් අහගන්න තියෙනවා සත්‍යජිත් තුමනි. දැන් මට තේරිච්ච හැටියට ආර්ය ධනය කියනකොට සහ පංච මේ පංච ඉන්ද්‍රිය අතර පොඩි වෙනසයි තියෙන්නේ තන අර මේ හිලියොත්ත් වගේ එකක් ඇතුල් වෙලා තියෙනවා. ඒකේ ඒ මොකද ඒ ගැළපීම? එම් ඇයි එතන ඒ ආර්ය ධන වලට සහ පංච ඉන්ද්‍රිය අතර පොඩි වෙනසක් තියෙන්නේ මොකද? සංගීමක් මම කැමති දාලා පල් කරන්න පුළුවන්ද? කෙරොසන්නේ. ප්‍රශ්නය නම් අවබෝධුන්නේ මට කොහොමදවත් ඒක ටිකක් විස්තර කරනවා නැත්නම් තේරෙන කෙනෙක් මේ පැත්ත ගැන අවබෝධයක් තියෙන කෙනෙක් මේ ජයමාත්‍යා ජයමාත්‍යා අයිතුමා අවල ආර ජයමාත්‍ය ගුණන කියන පංච ඉන්ද්‍රියයි එතන ඒ ශ්‍රද්ධා විරිය සමාධි ප්‍රඥා වලටම වගේම සමානයි. තේරිච්චරියට ආර්ය දානත් එතන කරුණු දෙකක් විතරේ වෙනස් වෙන්නේ. මොකද ඇයි ඒ එතන ඒ වෙනස කියලා මම පොඩ්ඩක් බැලුවේ. මොකද එතන විශේෂ දැන් ආර්ය දාන කියනකොට ඒක පංච ඉන්ද්‍රියට වඩා ලොකු වෙනසක් උත් නැහැ. නැත්නම්ත් නැහැ. ඒ එතන ඒ අර හිරියතප්ප මම හිතන්නේ අඩංගු වෙනවා ආර්ය දානවලට. මට එක් කොටක් හිතුණා ඇයි එහෙම මොකක්ද මේ වෙනස ඇයි මොකක්ද මේ ගෲප් දෙකේ වෙනස වගේ කියලා. ඒ ගැන පොඩි පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්ද සතියෙත්ම? ජයන්ත මහත්මයා ඒක මොනව හරි කියන්න පුළුවන්ද මේකේ විස්තරයක්? ඒත්මනි මට ඒ තරම්ම ලොකු අවබෝධයක් නැහැ. මට දැනට තේරලා තියෙන විදිහට තමයි යමක් කරන්න නම් මූලික සුදුසුකම් ටිකක් තියෙන්න ඕන කියන හැඟීම වගේ. එතකොට ආර්ය ධනය කියන එක ඒ සුදුසුකම් හැටියටත් ඊට පස්සේ කළ යුතු දේ ඉන්ද්‍රිය ධර්ම වැඩිම සඳහා කළ යුතු ප්‍රතිපදාව කියෙදීම වගේ කියන සතිපට්ඨාන භාවනාව වගේ දේවල් වලින් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන එක කියලායි දන්නේ. ඒක වැඩිම සාධිවි සිද්ධියස් මූලික පසුබිම තමන් වර්ධනය කර ගන්න නම් අර කියපු ආර්ය ධනය කියන එක උපයෝගී වෙනවා කියන එක වගේ හැඟීමක් තමයි දැන් තියෙන සත්‍යෙත්. මම වැරදි වෙන්න පුළුවන්. වැරද්ද කියලා නිවැරදි කරන්න කියලා සම්මත. බුදු සරණයි. මට තේරෙනයි මේ මේ දෙකේ සමානකමක් යන බව තේරෙනවා. මේ නමුත් අර බුදුහාමුදුරුවෝ මෙතන උදාහරණ ගන්න අර ණයගත් එක්කනානේ. ණයගත් එක්කනා. ඉතින්දී මුලින්ම යාට නැති ටිකක් තමයි ආර්ය ධන ටික නැති කම වගේ ඉන්නේ. ඒ ටික එතකොට ඒ මුල්ම කොටස යා දිලිඳුයි කියන්නේ මේ ධන ටික නෑ. එතකොට තෙන්දී සද්ධා ඒ කුසල ධර්මයන්ගේ සද්ධා නෑ, හිරි නෑ, උත්තප්ප නෑ. ඊට පස්සේ වීර්ය පඤ්ඤා එතකොට සුත්ත ඡාග දෙක කියලා නැහැ. නමුත් අර ඊළඟට ගාථා ටිකේදී එනවා ඒ සුත්ත ඡාග දෙක ගැන, සුත නැහැ ඡාග ගැන කතා කරන ගතියක් තියෙනවා. දැන් මෙතෙන්දී ඒක අර ඒ සප්තාරි ධනෙත්ම ගිහිල්ලා නැහැ මෙතෙන්දී. දුප්පත්කම ගැන කියනකොට ආධ්‍යාත්මික අවිලෙ වෙන ඩිංගක් විතරයි අරගෙන තියෙන්නේ. හැබැයි ඒක හිතපු එක හොඳයි. ඒ වචනේ හොඳ නැ මං කියන එක ඒ උනාට කියන ඒ වචනේ හොඳ නැහැ. නමුත් අපි හිතමු දැන් අර තේරුංගත් දුප්පතෙක් බවට පත්වෙන්න උමන් ආධ්‍යාත්මික මාගේ දුප්පතෙක් පිරඳහා තියෙන කරුණ ටික මෙතෙන්දි කිව්වා. හරි ආර්ය ධන කොමත් ගන්නෙ නැතු. ඒක ඒ විදිහට ටිකක් තේරුම් ගන්න. හරි මට හිතෙන්නේ. කොහොම හොඳ එහුම් කන් දෙILLා බුදු සරණයි. ඔව් තේරුම් සරණයි. මම හිතන්නේ ඔය තමයි ඒක හොඳයි මේ යම් සබෝධයක් ලැබුණා තේරුම් සරණයි. මම කැමති චන්දන මහත්මයාට යොමු වෙන්න චන්දන මහත්මයා. දෙවන සර්ණයි සියලු දෙනාටම හැයනක් දැලුවත් මහත්මයා. ඕකේ. මම මේ දේශනේ අහගෙන ඉන්න වෙලාවේ මේ මම ගැන තමයි මම කල්පනා කරේ. ඉස්සරනම් මේ කුසල දන්නින්න ඔහි සම්ප්‍රප්ලාප රාග දේවල් ඉන්ද්‍රිය සංවරය දන්නින්න. ඒතකොට ඉස්සරනම් බොහොම දුප්පත් මේ දුප්පත්කම ඉස්සර දුප්පත්කමටත් වැඩිය නිතර නිතර අකුසල කර්ම වලම තමයි ඉදිරියෙන් ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් ටිකක් කල්පනා කරනකොට මේවා දැන් දුප්පත් බව දන්නවා. ඒ හින්දා දැන් ඉතින් උත්සාහ කරනවා නිතර මේ සත්‍යෙන් මේ ත්‍රේකට යන්න බොහොම පිං. ඉතින් මේ කලවත් මහත්මම කරන කාර්ය සත්‍යයකට දසක් මතක් කරලා දෙනවා. ඉතින් ඒ සත්‍ය ඒ කරුණ ගැන කල්පනා කරලා ඒ සතිය ගෙවනවා. එතකොට ඊළඟ සතිය ආපහු මතක් කරලා තේරුම් ගන්න කියලා දිනනවා. ඊළඟ සතිය තිරුවන් සරණයි. අතවසෙම සත්‍ය දියුතුමත් අනිතත් බොහොම අදර පිළිකල් දුන්නා. මෙතනින් තේරුම් ගත්තේ ප්‍රධාන ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ මුදල් නැතිකම. ඒකට ඒක තමයි ණය ගත්තේ. ඒ වගේ ඉතින් අපිටත් සද්දා සති හිරි ඔතප් විරිය පජ්ජා කියන ඒව නැති වුණම තමයි කාය වා මනෝ කියන ඒවෙන් වැරදි වෙන්නේ. ඒ වැරදි වෙන එක නවත්ත ගන්න වැරදි වහන්න කියලා තවත් එක පොලිය වැඩි කර ගන්නවා වගේ තව තව වැඩි කර ගන්නවා. ඊට පස්සේ ඒක මේ පසුතැවිල්ලටත් මට හිරේට යනවා වගේ නිරයට නැත්තම් තිරිසන්යෝනයට යනවා කියන එකත් වගේ තමයි අදහස වෙන්නේ මට මෙතන තේරුණා. ඉතින් මෙතනදී වැදගත් වෙන්නේ මුලින්ම අපිට කරගන්න පුළුවන් නම් මේ සද්දා සති හිරි ඔතප් විරිය ප්‍රඥා කියන වඩා තමයි වැදගත් වෙන්නේ. ඒක වඩා ගන්න බැරි වුණත් අඳුම ගානේ ඒක කායවා මනෝකරින් එක එහෙම කාය වාක් මනෝ විදිහට කෙරුණත් අඳුම ගාන ඊළඟට වැරදි වහන්න ගිහිල්ලා තව තව ඒක වැඩි කරගන්න තවත් නවත්ත ගන්න. ඊට පස්සේ ඒකත් එකත් පහු කරගෙන ගියොත් අන්තිමට පස්සට ඇවිල්ලට වෙන බව නම් ඉතින් ආරයි වගේම ඉතින් මෙතනදී මේ සද්දා සති හිරි ඔතප් විරිය පඤ්ඤා කියන එක වැඩි කරගන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් තියෙනවද කියන එක මම අහන්න කැමතියි. තිරුවන් සරණයි. බුදු සරණයි. ඔව්. දකින හැටි කොච්චර හොඳද? එතකොට මේ ඔව් දැන්දි ශ්‍රද්ධා වැඩි කරගන්න හැටි අපි කොහොමද කියලා දැන් ඉගෙනගෙන තියෙන ශ්‍රද්ධා වැඩි කරගන්නට නොකොටුම් කලින් තථාගතයන් වහන්සේ මෙන්න මේ දැන් මෙතෙන්දි මේ කියන ලොකුම බන්ධනේ මේ බන්ධනේට අහු වෙන්න එපා. එතකොට ඒ බන්ධෙන් අහු වෙන්නේ අර හොඳම දේ තමයි අර කිරීම හැංගීම කියන එක. ඒවා වුණාම තවත් පොලි වැඩි වෙනවා. එතකොට මේ ශ්‍රද්ධාව වැඩි වුණොත් බොහෝ ප්‍රශ්න විසඳෙනවා. එකක් තමයි බුදුහාමුදුරු කියු දේට වෙනවා. ඒ තථාගතයන් වහන්සේ, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියු දේ මා තව හොයනවා. එතකොට මා උත්සාහයක් කරමි. වැටෙන තැන් තියෙනවා, හංගෙන තැන් තියෙනවා කියලා තමන්ම දන්නවා දැන්. පච්චත්ත වේදිතබ්බ වෙන්නේ එතකොට. මම මං තන කොතනද කුණු වෙලා තියෙන්නේ? කොතනද මල් පිපෙන්නේ? කුණු වෙච්ච තැනිනුත් මල් එනවා කියන එක මතේ තියෙන්න ඕනේ හැබැයි. ඒ අවබෝධයේ විතරයි. එතකොට සද්ධා ඒ පංචින්ද්‍රයන්ද මතක් කරගන්න සද්ධා විරිය ඕන සති සමාධි ප්‍රඥා තියෙන්න ඕනේ. ටික තියෙන විදිහ දන්නවා. ඒක කොහොම හරි දෛනික ජීවිතේදී භාවනා මාර්ගයක් හදාගෙන තියෙන්න ඕන ඇතුල් වෙන්න. මගේ ඇතුළට ඇතුල් වෙන්න. මගේ ඇතුළට සිංගන්ත මාධ්‍යයක් තියෙන්න. එත සිංගල යන්න. ශරීරය ඇතුළට මම රින්දන්ත විදියක් මේ වචනේ මම කියන්නේ භාවනා කියන වචෙන් නුක කායගත සති කියන එකේ නොකිය හේරින් ආස්වාස ප්‍රසවාසයේ තුලින් මනසට රින්ගන්ත ලේසි අපට. මොකද ඒකේ විතක් අඩු කරගන්න තියෙන ක්‍රමයක්. මේ විතක් වැඩි වෙනවා කියන්නේ සංඥා සිදු කර ගැනීමක් කරනවා. ඒ සංඥා වැඩිපුර කිට්ටු කරගත්තාම කාම සංඥා වුණොත් ඊට පස්සේ විතක් ඇති කළා ඒක ඊට පස්සේ ධිට්ඨියකට යන තැන දක්වාම යනවා ඊට පස්සේ. ඒක නැතු වෙන්න බෑ කියන තත්වයක් එනවා. අර විපල්ලාස චිත්ත විපල්ලාස ධිට්ඨි විපල්ලාස කියන්නේ ඒව වෙනවා. ඒතර විපස්සනාව කරෙන්ට පුළුවන් විදිහක් වෙනවා. ආනාපාන සත්‍යයත් එක්ක මේ කල්යාණ මිත්‍ර සේවන ඕන කියන එක අපි දන්නවා. ඒ අත්‍යවශ්‍ය දේවල් ඒවා. අත්‍යවශ්‍ය දේවල් අපිට ඉගෙනගෙන තියෙන තෝට දල වශයෙන් අපි අපිට කතා කරගත්තොත් කියන්නේ කොහොම හරි එක දෙයක් භාවනාවකට ඇඩික්ට්. ආනාපාන සත්‍ය වගේ දෙයක් හොඳයි. ඊට පස්සේ සති සම්පජඤ්ඤය කියන එක අපි කියන මුල් ධර්මස්ථානයක් තියෙනවා. ඊට පස්සේ දෛනික ජීවිතයේදී රිද්දිශෝධනේවා රැකියාවට යන්නේවා ඩ්‍රයි කරන්නේවා නිකන් කෝපෝදනේවා එළවලු කපන්නේවා කඩේ යන ජාති වගේ දේවල් ගැනත් කල්පනාවෙන් කරන්න උත්සාහ ගන්නවා. සියයට දෙකක් කල්පනාව දැන් තියෙනවා නම් මට 104ක කල්පනාව වැඩි කරා. 94ක් ගැන දුක් වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් ආවොත් හොඳයි වෙනකොට මට ඒකට වඩා උනන්දුවක් ඇති වෙනවා ඇති. අපි ශරීරයේ බලහමාරයි. ඒ නිසා උනන්දුවක් කරගන්නටම වෙනවා. ඒක තමයි කරන්න පුළුවන් විදිය. ඊට පස්සේ පදනමක් හැටියට තමන් බාර ගන්න සිල් කොටසක් තියෙනවා නะ. ඒ සිල් කොටස පරිස්සමෙන් පාවිච්චි කරක ගන්න බුදුහන්ට තියෙන ආදරේ හින්දා. ශ්‍රද්ධා නිසා තමයි අපි මුල් සීතින් මන් දන්න ඒක බුදුහරම මට මෙහෙම කිව්වා ඒ නිසා මම මෙහෙම කරනවා කියලා. අනිත් විදියට. ඊට පස්සේ තමන්ට තේරෙනවා. දෙසං රේ ගාකු දව වෙන බව අපි දන්නවා. එක දන්නවා. ඒ පුංචි දේවල් තියෙන අපිට කරගන්න පටන් ගන්න වෙන්නේම මූල කර්ම සීලය ඉන්ද්‍රිය සංවරය භවනාවක් කරනවා. මොන කරදර තිබුණත් මොන දේශපාල කෝලහල තිබුණත් මොන ආර්ථික කලබල තිබුණත් ඒ අරකත් කරනවා. මොකද මට යාය වැඩික්ක් මේ කලබල ඉන්න විදිහකුත් නැ කොච්චර කලබල වුණත් කියලා. බුදුසරණ තව කාට හරි කියන කතා කරන්න පුළුවන් නම් කතා කරන්න. හතරවස්තරනේ ප්‍රතිපන්නේ මේ මම කතා කරන්නද? නැහැ මේ ඔබතුමා දේශපාලන කලකොලහල ගැන කියන මතක් වුණා. ඇත්තටම මම මේ දේශපාලන කතා කරන හැම නෙමෙයි. දැන් ඔය ඒ ආර්ය ධනවල විශේෂ කොටසක් මේ හිරියොතප්ප දැන් පංචේන්ද්‍රිය නැති කග්නේ ඒ හිරියොතප්ප කියන එක. දැන් අපේ මේ හිරියොතප්ප නැතිවීම නිසා අපි කොච්චර නම් දිලිඳු තත්වයකට පත් වෙනවද කියන එක අපිට ඒක يعني කොහෙද මේ වර්තමාන මේ දේශපාලන කාලකෝටි පැහැදිලි මොකද ඕන කෙනෙකුට ඕන තරම් අඩුම මනුස්ස මට්ටම් වලට යන්න පුළුවන් මේ හිරියොත්සප්ප නැති බව පොඩ්ඩක් තේනවා මම පොඩ්ඩක් ඒක නිකන් මතක් කරා දේශපාලනේ කතා කරන්න මේ සමා වෙන්න තිරන් සරණයි අතිරවණයි සත්‍යජීත මිත්‍රවල් සරණයි කාලයන මිත්‍රින්ට මම විනාඩි 5ක් විතර පරක් කියලා සම්බන්ධ මේ මට සොක්කේ නව වශයෙන් නම් මට තේ නැහැ නමුත් සාකච්ඡා කරපු කරුණු අනුව විශේෂයෙන්ම මේ ඔය දැන් අපිට දැන් කගන් මිත්‍ර කීප දෙනෙම විස්තර කරපු හිරියොතප් ඒ වගේම මේ ධන ආර්ය ධනය ඒ වගේම මේ පංචේන්ද්‍රිය ආදී වශයෙන් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කොටස් පිළිබඳ සම්බන්ධය සම්බන්ධයෙන් ඒ සම්බන්ධ ගැන යම් කිසි කරුණු කීපයක් හිතට අපි දැන් හිරියොතප් ගැන කියනකොට මම හිතන්නේ මට ටිකක් වෙනස් වගේ මම දන්නේ ඒක කල්‍යාණ මිත්‍රයෙන්ගෙන් මහර දැනගන්න එක හොඳයි. දැන් අපිට ඔය දැන් රත්න සූත්‍රයේත් අපි ඔය දිනපතා සජ්ජායනා කරනකොට ඒක කොටසක් තියෙනවා කිංචාපිසෝ කම්මං කරොත් පාපකං පාච් චේතසාව බබ්බෝසෝ සස්ස පටිච්චාදාය අභව්‍යතාදිත්‍ය පදස්ස උත්ත ආදී වශයෙන් දැන් මෙතන ආර්ය යම් කිසි ආකාරයකින් මාර්ගයට ස්විච් එක කෙනෙකුට අතින් කයින් වචනයෙන් හෝ සිටින් යම් කිසි ආකාරයක වැරදි සිදු වුණා ඒවා හංගන්න බෑ කියන එක මම හිතන්නේ ඒ වගේ පැත්තකින් තමයි ගොඩක් මේක හිරියොතක් පැත්ත බලන්න තියෙන්නේ ඒ වගේම ආර්ය ධනය කියන එක එතනට සම්බන්ධයක් කියලා මට හිතෙනවා මොකද මේ දැන් එතනදී දැන් අපි ගත්තොත් පංච ඉන්ද්‍රිය එහෙම නැත්නම් සත්‍යස් බෝධිපාක්ෂ ධර්ම ගත්තා මේවා අපිට වැඩි යුතු දේවල් අපිට මේ මාර්ගය යනකොට අපිට මේ ධර්මයන් අපිට වැඩෙන්න යුතු පුහුණු කළ යුතු ධර්මයන් අපි දන්නවා ඒවා ඒ පුහුණු කළ යුතු ධර්මයන් කරගෙන යනකොට අපිට අර අපිට ප්‍රොසෙස් වෙන එහෙම නැත්නම් අපිට අපේ තුළ ඇතිවන qualities ගුණධර්ම ඒක මට තේරෙන්නේ ධනෙ වශයෙන් මේක එතකොට අපිට අර මේකේ හැරිලා බලන්න පුළුවන් දේවල් තමයි ඒවා කියලායි තමයි මට හිතුනේ අර සාකච්ඡාවක් වශයෙන් මට ප්‍රශ්නයක් වශයෙන් ඇති වුණේ දැන් අපි මේ හිරියොතක් අර කිව්වා වගේ මේ හංගන්න මේ වැරදි සිදුනත් කියන එක එනකොට දැන් සංඝයා වහන්සේ නම් යම් යම් ක්‍රම තියෙනවා ඒ කියන්නේ නීති ඒ පාතිමොක්ඛ ඒ ක්‍රමානුව යම් කිසි ආකාරයක ඒ කාල සීමාවකදී ඒක ඉස්සර ඒක අනි සංඝයා වහන්සේලාට ඉදිරිපත් කිරීම ආදී වශයෙන් විනය කටයුතු තියෙනවා දැන් අපි ගුරුවරයෙක් ඉන්නවා නම් අපි මේ ධර්ම මාර්ගයේ එතකොට ඒ අයට එහෙම අපි පැවිද්දින් අනවශ්‍යයෙන් එහෙම ගුරුවරයෙකුට හෙලි කරන්න පුළුවන් එහෙම මොනවා හරි වැරදි සීලය වශයෙන් හෝ එහෙම ආදී වශයෙන් දේවල් ඒ ඊට අමතරව යම් කිසි ආකාරයක කැලෙස් වැඩිපුර තියෙනවා ඊට සම්බන්ධවමනත් මේ මෙතනදී අර අපිට මේ එක අර එක ඇතුලේ එකක් තියාගෙන තව එකක් පෙන්න නොපෙනෙන ගතියක් වගේ මට හිතෙනවා ඒ කියන්නේ අපි තුන් දැන් මම මේ සාකච්ඡාවට එනවා දැන් මේ අපි දැන් අපි කල්යන මිත්‍රයන් කියලා මෙතන ඉන්න අය එහෙම නෙවෙයි කියලා අන්නේ දිවසින් දැන් මම මේ පොඩට ඒ ඇයට කිසියම් ආකාරයකට මං ගැන කිසියම් අපි හිතමු අදහසක් තියනවා කියලා නමුත් අපි තුන් සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් කියලා අපි විද දුෂ්චර්තවල යෙදෙන කෙනෙක් මේ සමාජයේ කැපි පෙනීම හෝ එහෙම මේම අච්චාවකට එනවාද එහෙම නැත්නම් අන්න ඒ වගේ අදහසක්ද අන්න ඒ පැත්තින් මට යම් කිසි කරුණු කිහිපයක් දැනගන්න තිබුණා නම් හොඳයි කියලා හිතනත් හැම දිනකටම සතුටු මාදී මම වෙන්න කලින් මම පොඩි තව එකකට මේවා කළම් මේවා කරන්න දලත් මාත පුළුවන් ද ඒක එහෙම කරන්න නැත්නම් සම්බන්ධ වෙලා නෑ එහෙම හොඳයි ප්‍රොබ්ලම නෑ හොඳයි නෑ දැන් අර දැන් අපි දැන් ඉන්දිය ධර්ම කියපුවාම අපි දැන් ආහාර පුරුදු ඉන්දිය ධර්ම හින්දා අපි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන ඉන්දිය ධර්ම විතරයි අහම ඒ ගන්න මා හිතන හැටි මම මේකේ මේ පොඩක් නිගාකරණය කර ගන්න ඉන්දිය ධර්ම 22ක් තියෙනවා. ඒකේ සත්‍විස්පෝධි පාශික ධර්ම වලට අල් ඉන්දිය ධර්ම කොටස් පහ තමයි අර සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා අපි අතුරත් කරලා තින්නේ කියලා මම හිතන්නේ. බල ධර්ම 9ක් තියෙනවා. ඒකේ බල ධර්ම වල හිරියොතප් ඒ කියන්නේ අර සද්දා සති වීර්ය සති සමාධි ප්‍රඥා පහත් එක්ක හිරියොතප් අහිරික අනතප් මේ අනිත් දෙක අකුසල පැත්ත දෙකත් අහිරික අනතප් පැ කියන එකක් තියෙනවා දෙක. ඒක නමයක් තියෙනවා. ඒකේ අර බෝධිපාශික කොටසට එනකොට ඒ ශ්‍රද්ධා වීර්ය සති සමාජ ප්‍රඥා කියන පහ විතර කරන් තියෙනවා. හිරියොතප් නැතුව අර කුසලට කොමල ඒක ආදාල නැති නිසා ඒක අයින් කරලා වගේ එකක් තියෙනවා. කුසලයට අදාළ කොටස හැටියට අර හතම සම්බන්ධ කරලා තමයි අරන් තියෙන්නේ අර ආර්ය ධන කියන එකට. එතකොට වැඩි යුතු ඒ කියන්නේ මාර්ග බෝධි ඒ කියන්නේ මාර්ගයේ පැත්තට වැඩෙන ධර්ම කියලා තමයි සතිස්පෝධි පාශික ධර්ම පෙන්නලා තියෙන්නේ. එතකොට ඉන්දිය ධර්ම කිව්වට අර පහ මම හිතන්නේ ඇටියට ඉන්දිය පහ විතර නෙමෙයි තව ඔක්කොම 22ක් තියෙනවා. ඒ 22 අදාළ ඒවා තමයි මේ කියන්නේ බොස් සතිස්පෝධි පාශිකවට අදාළ කොටස තමයි එතන සඳහන් කරලා තියෙන. නැත්නම් ඉන්ද්‍රිය ධර්ම කියලා පහක ඒ පහමයි බල ධර්ම කියලා ඒ පහමත් වෙන්නන්නේ. එතකොට හිතන්න පුළුවන් ඇයි මේ බල ධර්ම කියලා පහකුයි ඉන්ද්‍රිය ධර්ම කියලා පහකුයි එකම ඉන්නලා තියෙන්නේ කියන එක. ඒ හැමතැනම සති ඒ වුණාට ඒව අර මේ බල ධර්ම යටතේ තව තියෙන ඒවා තමයි තව තියෙනවා. ඒත් අදාළ බෝධිපාක්ෂික පැත්තට අදාළ කොටස විතරයි අරන් තියෙන කියන එක. ඒ වගේම සමාහතන් වල සති වුණත් වෙන වෙන සම්මිය ප්‍රදාන වල ඒ වගේ අවස්ථාවල් වලදී එන වෙන විදියට එනවා. එකක් තේන මේකේ සත්‍යමනි මේකෙත් යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා හොඳ තේරවන්ස. ඒයි මට යොමු වුණේ කියලා දිලුක් මාත් නැ පස් දැනදල තුමා තේ තමයි අපි දිලුක් මාත් ඔක්මාරියේ ප්‍රශ්නේ කොටස කොමරක් අපිට කියන බල ධර්ම පොඩ්ඩක් යටතේ ඒකේ යම් විශේෂයක් තියෙන බෝධිපාක්ෂික මොල් දෙන්නකොට හිරියොතප් කියන එක වැඩි යුතු කරන නෙමෙයි කියන එක නෙමෙයි මම දන්නේ නැහැ ඇයි එතන එහෙම වෙලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් ඒකට සම්මහර විට යම් කිසි හේතුවක් තියෙනවද කියලා දැන් තේරුම් ගන්න. අපි දිනුපත් වැඩ කියන්නේ දිනුපත් ඒක හිරියොතප් කියන එක ක්වොලිටි එකක් වශයෙන් ඒක අනිත්‍යව ගුණ ප්‍රගුණ කරනකොට ඇති වෙන ක්වොලිටි එකක් වශයෙන් ප්‍රශ්නයේ වශයෙන් ඉදිරිපත් කළේ දළුවත් මහත්මයා දැන් හිරියොතප් වශයෙන් ගත්තාම දැන් මේ අර ඒ යමක් හංගන්න බෑ කියනකොට එතනදී මොකද මේ ගිහි පුද්ගලයන් එහෙම නැත්නම් වශයෙන් සලකනකොට කොයි වගේ දෙයක්ද? ඒ කියන්නේ අපිට බොරුවක් කිව්වහම ඒක බොරුවක් කියවන්නේ අපිට මේ අම්බිසි ආකාරයකින් වැරද්දකින් අම්බිසි අසත්‍ය දෙයක් කියුණා නම් ඒක ඉදිරිපත් වෙලා ඒක පිළිගන්න ගන්න ඒ වගේ තත්ත්වයන්ද එහෙම ඒ වගේ පැත්තක්ද එහෙම නැත්නම් තමුන්ගේ තියෙන සැඟවිච්ච දේවල් සැඟවිච්ච චරිත එහෙම නැති ගතියක් දන්නේ ඒ වගේ පැත්තක් ගැන අහන්න තමයි ප්‍රශ්න ඉදිරිපත් කරේ දල්වත් මහත්. දැන් මම දන්නේ කොච්චරක් අදාළද කච්චාවට එහෙම තේරුම් සරණයි. ඔව් තේරුම් සරණයි. නැයි අපි පැත්තට ගිහුවෙ. එතෙන්දී අසතමායාවී දෙක එනනම් දුක අප දන්නවනේ අර උජු සූජු කියන ගුණාංග දෙක තියෙන්න ඕන. අත්ත කුස් එතකොට අසට අමායාවි අනුදේශන කරනවා කවුරු හරි හොඳ නිරෝගී කෙනෙක් අවංක මේ මාර්ගයන්ට ඕන කෙනෙක් ආවොත් මම යාට අනුශාසනා කළා එනකොට යාට සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් කියලා. එතෙන්දී තියෙන ගුණ දෙකක් තමයි ඒ අසන්නා තුළ තියෙන ඕන ආසත අමායාවි කියලා. තමන්ට උවමනාව අවංකම තියෙන ඕන එතකොට. අර අමායාවි කියන්නේ තියෙන දේ හංගන්නේ නැහැ වගේ. තමන් කවුද කියන එක පෙන්නවා. එතකොට දැන් ඔය ටොයිස් විස්තර කරා බුදුහාම කියන එක දැන් හැංගුවොත් එහෙම මහා කරන දේ හැංගුවොත් එහෙම ඒක තවත් මට කරදර කරනවා. චන්නං අතිවස්සති කියලා බුදුහාම ඒකද කියන්නේ. වැහුවොත් වැඩිපුර තෙමෙනවා. වැහුවොත් වැඩිපුර තෙමෙනවා. ඒ නිසා මම දැන් සමහරට මට කියන්න කෙනෙක් නැතිවෙන්න පුළුවන්. මොකද කිව්වොත් එහෙම ඒක වෙන විදිහකට ඒ තේරුම් ගන්න නිසා. ඒ නිසා තමන්ට තමන් ඇත්ත කියා ගන්න. හොඳම කල්යාණ මිත්‍රකව මේ අපි පේස් වංගී සාම්දරෙන් කතා වීම ඒ සූත්‍රය සාකච්ඡා කළා දාන්න ඒ ඇත්තෝ එක කියනවා මට මෙහෙම වෙනවා කියලා ආනන්දහාමුදුරන් ගෙන් කියනවා. ඉතින් වෙන කෙනෙකුට කිව්වොත් ඒත් කියන්න පුළුවන් මෙහෙම මෙයා මෙහෙමයි ඒ වුණාට මෙහෙමයි කියලා හැමතැනම එක ප්‍රචාරය කරන්න පුළුවන්. අර යටින් දිනුවක් වෙන්නේ. ඒ නිසා තමයි මේ ධර්ම සාකච්ඡාදී අපි වුණෝන් හරියටම නොදන්නා නිසා අපි කියන්නේ තමන්ට තමන් ඇත්ත කියා ගන්න. ඒක අර මම බොහෝම ගෞරව කරන වන්දනීය මා ඇත්ත කියන්නේ සිගුරුතුමි කියලා සමහර අය එහෙම කියන්නේ කියලා ඒ මගේ ගෞරව පෙන්වන්න විතරයි මම එහෙම කියන්නේ. මේ ඇයි කියන එක තමයි tell the truth to yourself. ඇත්ත කියන්නේ ඒක තමයි ආධ්‍යාත්ම මාර්ගයේ පටන් ගැනීම ඇයි කියනවා. ඒක ලස්සනට කියනවා. අවසානයත් ඒකමයි කියනවා. තමන්ටම තමන් ඇත්ත කියා ගැනීම තමයි සත්‍ය අවබෝධයේ මාර්ගයේ නැත්තම් මේ උත්ගාමි මාර්ගයේ මුල අවසානයත් ඒකමයි කියනවා. ඒ කියන්නේ අර සීල සූත්‍රයේ කියන්නේ පංච උපාදානස්කන්ධයම නේද මෙයන්නේ කියලා. එතකොට දැන් ඔය හංගනවා කියන්නේ සර් එතෙන්දී අපිට අවශ්‍ය නැහැ අර කීර්තිය කියන එක හොයාගෙන යන්නේ දැන් අපිට. ඉස් හොයාගෙන යමක් නෑ මෙතන අපට. අප තනි බව දන්න. ඉන්න ටික දෙන ඇති කියලා දැනගන්න උන් තමන්ට නම් මගේ ගෙදර ඉන්න මිතුරා මිතුරී දරුවෝ ඒ අය අධ්‍යාත්ම වශයෙන් ඉන්න අනිත් මිතුරනුත් ඇති කියලා මට තියෙන්න ඕන අර පාප ඉච්ඡාවලින් තොර වෙගත්තියා. මට කල්යාණ මිත්‍ර ඉන්නවා ඇති තරම්. එතකොට අර හංගනවා කියන එකෙන් අදහස් වෙන්නේ මට ඕන දැන් අපි හිතමු මේ සමාජයේ මෙහෙම කෙනෙකුටයි වැඩිපුරම සත්කාර කරන්නේ කියන එක දන්නවා. ඒ සංස්කෘතිය. එතකොට අර මේ ලාභ සත්කාරහා වර්ණනාවන් කියන ඒවා මගේ මාර්ගයට ඇතුළත් වුණත් දරුණු කියලා බුදුහාම කියන්නේ ලාභ සත්කාර සිලෝකේ කියේ ඒ වර්ණනා කිරීම එකට අහු වෙනවා. එතෙන්දි මා හිතනවා මම තනි නෑ කියලා. නමුත් මට තේරෙනවා කවුරුන් විසින්ද මේ වර්ණා කරුන් ලබන එකනා කියලා. එයා පුංචි දෙයකින් තමයි අගේ කරන්නේ. ඒ නිසා ඒකට අහු නොවෙන්නේ නැත්ට මං වග බලාගෙන ඒ ලාභ සත්කාර ශ්‍රෝක සඳහා කරන අඤ්ඤාහි ලාභූප නිසා අඤ්ඤා නිබ්බාන ගා නිබ්බාන මාර්ගය වෙන එකක් ඒ ලාභයන් ලැබීමේ ලාභ කියනකොට ඒ පිරිසිදු කිරීමේ හෝ ප්‍රජීවීමේ දිලිසීමේ කියන විදිය වෙනස්. හැබැයි දෙන්නේ තමන් දැනගන්න ඕන තමන්ගේ සද්ධා විද සති සමාධි ප්‍රඥා කොච්චරද තියෙන්නේ කොච්චර ධ්‍යාන. ඒ අනුව ශ්‍රද්ධා වැඩි වෙන්න පුළුවන්, විරි වැඩි වෙන්න පුළුවන්, සමාධි වැඩි කෙනෙක් වෙන්න පුළුවන්, ප්‍රඥා වැඩි කෙනෙක් වෙන්න පුළුවන්, සති වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වර්ධනයට අනුව තවත් ඒ හා සමාන මිතුරන් හමු වෙනවා. මෙතෙන්දී අර අත්හැරීම කියන ඔය කිවි අර අපි කලින් මේ සබ්බ සංඛාරෙහි අතීත හරාසී ගුච්ඡති කියලා ඒ ඒ ඒක ඇවිල්ලා තියෙනවා දැන්. ඒ නිසා මේ කවුරු හරි ಗುಣ කියනවා කියනකොට මට හිතෙනවානේ මම හරි මම භවයේ නිර්ූපද්ධිතයි කියලා හිතෙන් ඉඳී තියෙනවා. මොකද ඒක තමයි මං මගේ එතකොට ඒ කීර්තිය කියන එක එන්නේ මගේ සැබෑ මත කරන ගෞරවයක් ඇටියෙද නැත්නම් මම වෙන දෙයක් ඉදිරිපත් කරමින් කරනවාද කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. ඒක වැහුනොත් අර දැන් මේ සූත්‍රයේ දී බුදුහාමර දේශනා කරේ කොතෙන්ද ගියත් භාවනා තැනකට ගියත් ශුන්‍යාගාරයකට ගියත් සුක්කමූලයකට ගියත් අර මේ නායකාරයා ලුහුබඳිනවා වගේ අර අරවවිලා මට තට්ටු කරලා කියනවා ඔයා බොරු කරන්නේ කියලා. ඒ එක්කෙන් නිදහස් වෙන. ඒ නිදහස් වුණොත් එතන තියෙනව නිබ්බානේ උණුසුම. ඒ නිදහසක් හර අපනිතර කියන්නේ මහා කච්චානහන්දරේ කතාව ඒකයි උනස්කේ නපරේ වචනා චෝ නපරේ වචනා මොනි වෙන කෙනෙක් ඔමාව ඔයාව හොරෙක්ුවට හොරෙක් වෙන්නේ නැහැ කපටික් වෙන්නේ නැහැ පුරුකාරෙක් වෙන්නේ නැහැ නපරේ වචනා මොනි අනික් කෙනෙක් ඔයා සත්‍ය අවබෝධයේ භාව කරන භාවනා මාර්ගයට යන කෙනෙක් කියලා අනිත් එක්කෙනා කීවා කියලා ඔබ ඒ තත්ත්වයට එන්නේ නැහැ. ඒනිසා අනිත්‍යගේ අනුදැනුම් දැනුමින්තිකම් ඒවට එච්චරම තැනක් ඕනේ නැහැ. කරුණාවෙන් ඒ ගැන හිතන එක හොඳ දෙයක් තියෙනවා. අත්තානන්ති යථාවේති තමන් යම් විදියට තමන් ගැන දන්නවා නම් හා මෙයා කොච්චර බණ කිව්වත් මෙහෙම කෙනෙක් නේද? ඔයා කොච්චර ලෝකේ අනිත්‍ය ගුණ කිව්වත් ඔයා මෙහෙම කෙනෙක් නේද කියලා මට මාගෙනම ඇත්තේ කියලා. විතර ලිස් මට දිස්සන තැන් මම පෙරල වැටෙන තැන් මට සුවාල වෙන තැන් මා දන්නවා. දේවාපිනන් තථා විදුම් දෙවියොත් ඒ කියන්නේ මිනිස්සු නොවන ඊට වඩා දීර්ඝාත්තේ ඉන්ද්‍රිය සත්වෙන් ඉන්නේ නැතු. දීවුන සත්වේ ආධ්‍යාත්මික වෙන්න පුළුවන් ආධ්‍යාත්මික වෙන්නත් පුළුවන්. දේවාපිනන් තථා විදුම් අර බාහේදා රුචිරි වගේ ඇත්තන්ට ඒ කතාව කිවි සම්විද්‍යාන්තොන්ට එහෙම ඇවිල්ලා ඒ වගේ මිත්‍ර මිතුරියන් ඇවිල්ලා කතා කරා. එයත්තු දන්නවා ඒ මියා මෙහෙම දෙයක් නේද කරන්නේ කියලා. ඒ නිසා ඒ සුජු බව වශයෙන් මට මාන චෝදනා කරන්නේ නැහැ. මගේ හිත පච්චිනුකෝමේ අත්තා සීලතෝන උපදිතේති පබ්බජිතේන අභින්නම් පච්චවේකතම් සත්‍යාබෝධය යන එක්කෙනා නිරන්තරයෙන් හිතේ තියා තම මාගේ ආධ්‍යාත්මය මට චෝදනා කරනවා. අනිත් අය නෙවෙයි මම මගේ හදවත මට කොනිටනවාද කොන්සයන්ස් කියලා කියන්නේ ඒකම මට චෝදනා කරනවා. එතකොට ඒක ඒ විදිහට තියාගත්තහම එතෙන්දිත් අර හිරියොත් අප මතුවෙලා එනවා. එතකොට ඒකත් එතෙන්ද ගන්න පුළුවන්. එතකොට ඒකෙන් පරිස්සම් වෙනවා. හිරි ඔත්තප්ප නැන්නම් තමයි ඒක තවත් කරගෙන යන්නේ. හැබැයි Tamanට Taman වැටුණාම අනුන් රවටන එකත් ලේසි වගේ තේරෙනවා. නමුත් කම්ම කම්මසකතා සම්මාදිට්ඨා උත්ති වගේ අයින් වෙනවා. ඒක හින්දා අපි ඒක පහු කරගෙන යා යුතුයි මේ වෙන විට. ඒක පහු කරගෙන යන්නේ බුදු සරණයි. අනිත් කරුණු ගැන කාට හරි කතා කරන්න පුළුවන් නම් හොඳයි. අර සත්‍යීත්වමනි තාසුද්ධි පොඩි මේ පහදා ගැනීමක් කරගන්න තියෙනවා. දැන් ඔබතුමා කියන හැටියට මේ හිරියතප්ප කියන්නේ මට තේරෙච්ච හැටියට මේ තමන්ගේ වැරදි සංගවා සංගීම වගේක හරි සරල හිරියතප්ප කියලා අදහස් කරන්නේ ලැජ්ජාබයි කියන එක නේද? ඒක වැරදි. සමාවෙන්න මං එහෙම කිව්වනම් ඒක වැරදි. මං එහෙම කිව්වාද කියලා නෑ මට මොනවද තේරෙනවා වගේ එහෙම නෑ. කමක් නෑ. මොකක් හරි මේ මොකද්ද හරිම දැන් ලැජ්ජාබයි කියලා කිව්වොත් හරිද හිරියතප්ප කියන එකට සාමාන්‍ය අපි එහෙම වටා ගත්තත් හරිනේ සාමාන්‍ය. ඒක වැරදිද? මේ සූත්‍රයේදී ටිකක් වෙනස් විදිහකට ආවා අපි කිව්වා. ඔබතුමා හම්තත් නැහැ කියලා කිව්වනේ. ඔව්. මට මට කහන්න හමු නැමුනේ. අන්න කමන්නේ කමන්නේ. දී අර බුදුහාම දුප්පතා ගැන කියලා ගලා ඊට පස්සේ කියන තැනදි කිව්වා ශ්‍රද්ධා නැති කුසලේසු ධම්මේසු මේ කුසල ධර්ම කියනවා. ඒ කුසල ධර්ම කියනකොට තේරෙන්න ඕන සද්ධා විරිස සමාධි පංචේල් දාන්ට ගමු නැත්තම් බොජ්ජංග හතම ගම්. ඒ වාගේ වාසිය ගැන මට විශ්වාසෙ නැත්තම් හිරි නැති කුසලේසු ධම්මේසු. අපි ඒතකොට පවට ලැජ්ජා බය කියන එකනේ අපගෙනගෙන තියෙන හිරි කියලා මෙතෙන්දි ඩිංගක් වෙනස් වෙලා තියෙනවා. අපි ඒ තියෙන එක කිව්වා මේ කතා කරන්න විසින් වෙන එකක් හදලා කිව්වා මේකට. හදලා කියන්නේ කියන්නේ තේරෙන්න. කුසලයට අවමං කරන්නට ලැජ්ජා නැති කමක් තියෙනවා. කුසලයට අවමං කරනවා. කුසලයේ අගේ දන්දාතියක් එනවා. ඒක තමයි මෙතෙන් දිගත්තේ. හිරිනත්ති කුසලේසු ධම්මේසු. අර මේ හිරියොත්තප්ප කියා අර ලෝක ධර්ම කියලා කිව්වේ ඒ දෙකම නෙමෙයි මෙතෙන්දී අවිල්ලා තියෙන්නේ. යාන් කුසලයට අවමං කරන්නට ලැජ්ජාවක් නෑ. අගේ කරන්න කුසලයේ නෑ. කුසලයේ පහත් කරලා සලකන ගැටයක් වෙනවා. ඔත්තප්පන් නැති කුසලේසු ධම්මේසු. ඒකට පරිවර්තනය කළ තියෙන්නේ පොතේ කුසල ධර්මයන් නොකලේ යයි බය නැත්තේද කියලා. ඒක ඩිංගක් ගත්තක් දන්නේ. නමුත් මේ ගැන හිතනකොට හිතුනේ අර විදිහට. ඒක තව ධර්මදර භික්ෂුකෙන් අහලා බලන්න. ඒ මොකද්ද මේ හිරත්ති කුසලේසු ධම්මේසු කිව්වේ කියලා. අද ධර්ම සාකච්ඡාද මම ඒක මං කියලා කිවි මකියන්දෝන් නිසා මේකේ කුසලේ අවම කරන්නට ලැජ්ජා නැති. දැන් සමහර අය ඉන්නේ අපි කියනවා පිනට අවමං කරනවා කියලා. දැන් කවුරු හරි පින් කරන් යනකොට ඕක යන්ඩෝන්න පිනට. ඒ පිනට අවමං කිරීමට වඩා දැන් මේ පින කුසලේ දෙච්චේ වෙනස හන්නේ පහොඳද? කුසලේට අවමං කිරීම කියන්නේ මේකේ ගිහාම මට ආධ්‍යාත්මිකව ඇති වෙන ප්‍රබුද්ධ භාවය ගැන අව탁සීල් කරනවා. ශ්‍රද්ධාව කියන එකේ ওই තරම් දෙයක් නැහැ. ඒක අඩුවට සලකනවා. ඒක හැල්ලු කරලා කතා කරනවා. සමාධි දිහේ කියන්නේ ඕක ඔහොම දෙයක් නෙවෙයි මෙහෙමයි කියලා සමාධිය කියන එකේ අගය අඩු කරලා දානවා. ඒව නැත්තුව ඉන්න පුළුවන් අපිට කියලා. ඉන්න පුළුවන්. අර තිරච්ඡාන බන්ධනෙට හෝ නිරේ බන්ධනෙ තව නොවී ඉන්නට බෑ. ඒකයි මෙතෙන් මේ සූත්‍රයේදී අර උත්තප්පන්නත්ති කුසලයේ සුද්ධා කිවි එකට කුසලයට අවමන් කරන්නට ලැජ්ජා නැති. කුසලයට අවමන් කරන්නට බය නැති කියන පරිවර්තනය තමයි මා ඉදිරිපත් කළේ අද දවසේ. නැත්තම් අර මේ හිරියොතප් වෙනකොට අර ඔය කීප හැටියට තමයි කියන්නේ එතෙන්දී අර සමාජ ධර්මයේ හැටියට කියනවනේ. ඒ දෙක නිසා තමයි ලෝකේ දිවිනේ ලෝක ධර්ම කියලා කියන්නේ. ඒ ලෝක පාලක ධර්ම කියලා. එහෙම ඒ නිසා තමයි මේ අම්මට ගරු කරන්නේ තාත්තට ගරු කරන්නේ කියන්නේ දෙන්දි විශේෂයෙන් කියන්නේ නැත්තම් තිරසන් වගේ බල්ලම් බලලුන්සේ ඇසිරෙනවා ඒ ආචාර ධර්ම නැත්තම් කියලා. ඒ ගුණ ධර්ම දෙක නැත්තම් පාලක ධර්ම කිව්වේ එක. ලෝකයේ ඒ සමාජයේ ආචාර ශීලීත්‍ය පාලනය වෙන්නේ හිරියොත්ත කියන එකයි බුදුහාම ගාක් වෙලාට දේශනා කරන්නේ. ඉතින්ද කියන අර මේ සොයුරිට මේ ගුරුතුමාගේ බිරිඳ කියලා මේ යෙහෙලිය කියලා වගේ වෙන් කරලා තේරුම් ගන්න එකෙන් කියලා. ඒ හිරියොත්ත හින්ද තමයි ඒක ඉක්මවාන යන්නේ කියලා. ඒ වගේ ආචාර සීලී ආචාරවාදී පැත්තක් ගැන පොදුවේ තියෙන්නේ. අපි ආචාරවාදය පහු කරගෙන ගිහිල්ලා අපි ප්‍රාධ්‍යාත්ම මාර්ගයේ මටම ගාවගෙන මේක කුසල ධර්මයක් ඇති කර ගන්නවා. ඒක තමයි හිරි කිව්වෙත් කොට. ඔත් අපි කිව්වෙත් ඒකයි. ඒක තමන් කරන්නේ. දැන් අර දෙයිනකින් දැන් අප සාරිපුත්ත දේශනා කරන මේ පුංචි වරදක් අබ්බමත්ත කායති කියලා තමන්ට තේරෙනවා. ඊට පස්සේ මේ චූටි දෙයක් වලාකුලක් වගේ පුළුන් වගේ තියෙන වැරද්දට පේන ලොකු මහා මේක සයික්ලෝන් එකක් වගේ මේ එක නැති වෙන භාවනා කරගෙන යන කෙනෙකුට තේරෙනවා. දැන් කාමයේ අවශ්‍යන රාගයේ අවශ්‍යන දේවල් ඉන්නේ සමහරට වැල ගෙඩියක් කුස් ගෙඩියක් මතක් වෙනවෙන්න පුළුවන්. ඒක දෙයක් නෙවෙයි කියලා හිතෙන්නේ. මට ඒ භාවනා වෙලාවේදී මට වැල ගෙඩියක් මතක් වුණා. ඒක මොකද්ද වෙල කාපු විට මතක් වුණා. ඒක මොකද්ද අනුරාධපුරේ ගිය හැටි මතක් වුණේ. ඒ ඒවා පවා ලොකුවට පේන්නේ එතකොට. ඒක පවා සංඛාරයක් ඇති. මං ඒ සංකතයට තනක් දෙන්න ඊට පස්සේ ඒ සංකතිර මතන මන්තනක් දෙන්න. සමහර අපි රැවටෙන්නේ වටිනා දේවත්වය පිළිබඳ එතකොට ඒවා අකඩිතාව සිහිපත් වුණත් එයත් නේබ කෙනෙක් ඇද්දට විතරක් ලයින් කරන කරදර කරන නේබ කෙනෙක් වෙන්න පුළුවන් සමහරට. ලයින් කර ගන්න ගැතියක් වෙනවා. උපදීට වඩා නිබ්බාණය අගය කරන හින්දා ඒත් අර උත්තප්ප කියන හිරි කියන කෙතෙන් දක්වා ගෙනියන්න පුළුවන් ගැත් තියෙන බුදුසරණයි වැඩි වුණත් දන්නේ නැහැ. බුදුසරණයි අපි විමුක්ත රසයේ තේරුම් ගත යුතු වෙන බුදුසරණයි. ඉතාමත්ම ගොඩක් ගොඩක් පින් ඔබතුමාට විශේෂ දැනුවත් වීමක් වුණා. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. අවසාන වශයෙන් කල්‍යාණ මිත්‍රයන් අනිත් අයට කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් එක ප්‍රශ්නයක් පිළිතුරු ගමු. එක ප්‍රශ්නයක් නැති බව පේන්න තියෙන්නේ. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. සතිතුමානි, අපි ලබන සතියේදීත් සුපුරුදු විදිහටම මේ සාකච්ඡා මණ්ඩපයේදී මුණ ගැහෙමු. මම කලින් යෝජනා කළා වගේ මම කැමති පුළුවන් නම් අර බිස්නස් ස්කයිප් එකට යොමු වෙන්න. ඉතින් බොහෝ අය ඒ විදිහට සම්බන්ධ වෙලා තිනවා කලින් අනිත් සාකච්ඡාවට. එහෙම නැති අයට පුළුවන් මම මේ දැන් එවන ලින්ක් එකට ගිහිල්ලා සම්බන්ධ වෙන්න බලන්න. මමත් මේ පැත්තෙන් එන්නම්. එතකොට අපිට බලන්න පුළුවන් ඒ විදිහට කතා කරන්න පුළුවන්ද කියලා. විතර දෙක තුන වෙලක බලමු. එහෙමනම් අපි අද දවසේදී ධර්ම සාකච්ඡා මේ විදිහට නිමා කරමු. මම ඊටම ගෞරවයෙන් සත්‍යත්ව මට වෙන්න සතුටුයි. සම්මා සම්බුද්ධ සරණයි. කල්‍යාණ මිත්‍රත්වයේ කුච්චර තුන්ද කියලා තේරෙනවා. අපින් හැම දෙනාටම සම්මා සම්බුද්ධ. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරුයි, නිර්මලයි. පිරිතුරු වූ සිතින් පිරිතුරු වෙමින් පවතින සිතින් කරන පැතුම් ඉෂ්ට සිද්ධ වීමේ කඩ වැඩි. එනිසා මේ පැතුම් කරමු. මේ ජීවිතයේ, මේ භවයේ, මේ ශරීරයේ දරා සිටි කල්‍යාණ මිත්‍රයේ මෑණියන් මානසික හා කායික වශයෙන්ද සුවපත් වේවා. පියානන්ද පරමු යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනාවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්නා වාසනාවන්ත වේවා. දෛනික දීපේත්මේදී ඇතිවෙන කායික හා මානසික දුක් දොන්නස් කම්කටොළු ඊවානන්තයි, අප්‍රමාණයි, අනිවාර්යයි. ඊවා නැගින මතුවෙන තර්මට සත්‍යමත් මුහුණ දෙන්න තරම් චිත්ත ශක්තියක් ඒ අවස්ථාවන් ලැබේවා. සුද්ධ සම්පත් මෙහි වේවා. සද්ධාවීරිය සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මුහුකුරාගොස් අපේසේ සඳහා අප්‍රමාණ වූ ලෝක සත්වයට නිරාමිස වූ මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අදිෂ්ඨානික ප්‍රාර්ථනා කරමු. ඒ වන්දනීය වූ ගෞරවනීය වූ අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේට, තථාගතයන් වහන්සේට, සම්මා සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු. හැම දිනාටම සාදු. හැම දිනාටම සාදු. ඉරුවන් සරණයි. ඉරුවන් සරණයි.